ධර්මයේ සම්පූර්ණ කියන්නේ දුකෙන් නිදහස් වීම කියන එක. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යම්කිසි දුකක් තියෙනවා නම් ඒ දුකේ එළඹෙන්නේ ප්‍රඥාව අඩු කෙනා වෙතයි. ප්‍රඥාවන්ත කෙනා වෙත දුකක් එන්නේ නැහැ කියලා. අවිද්‍යාව සහ ප්‍රඥාව තේරුම් ගැනීම තමයි සම්පූර්ණ බුදුදහම කියලා කියන්නේ. මොකද අවිද්‍යාව කියලා කියන්නේ නොදැනීම. මොකද නොදැනීම කියලා කියන්නේ ඔව් මේ මොහොතේ අපේ ජීවිතයේ සිදුවන්නේ මොකද කියන කාරණේ නොදැනීම. කෙටියෙන් කියනවා නම් අපට යමක් මතක් වෙන මොහොත නැත්නම් අපේ ඇස් දෙක ඉදිරිපිට මේ රූපයක් පේන මොහොත, අපේ දේශන වලට ශබ්දයක් එන මොහොතේ අපි හිතාගෙන ඉන්නවා නම් ඒ පේන ඒ ඇසෙන රූපය ඒ විදිහටම මේ මොහොතේ ලෝකේ තියෙනවා කියලා. මේක තමයි අවිද්‍යාව කියලා කියන්නේ. දැන් ඔබ ඉදිරිපිට රූපයක් පේනවනේ. ඔබ හිතනවා නම් මේ පේන මේ මොහොතේ පේන මේ හාමුදුරුවෝ තමයි මම මේ තේරුම් ගන්න කියලා. මේක තමයි අවිද්‍යාව කියලා කියන්නේ. එතකොට ඒ තුළ ඉඳගෙන ඔබට පිනක් කරගන්න පුළුවන්. සංගුණ සිහි කරලා, මෛත්‍රිය වඩලා, ධාතු මනසිකාරය වඩලා පිනක් කරගන්න පුළුවන්. හැබැයි ඒ පින පුණ්‍යමි සංස්කාරයක් හෝ ආනිජමි සංස්කාරයක් වුණාට ඒක සංසාර චක්‍රයෙන් නික්මෙන හේතු වෙන කුසලයක් නෙවෙයි. එතකොට ප්‍රඥාව කියන්නේ මොකක්ද එහෙනම්? ප්‍රඥාව කියලා කියන්නේ අපේ හිතට කුමක් හෝ දෙයක් සිහි වෙන මොහොතෙහි ඒ පේන රූපය මේ වෙලාවේ ඉතුරු නැතුවම වැය වෙලා නැති වෙලා නිරුද්ධ වෙල කියපු රූපය මා මේ වෙලාවේ මනසෙම දකින්නේ. ඒ දකින මනසත් ඒ දකින සිත සාසිතේ විදිහට මේ මොහොතේ හේතු ඇති කල්හි හටගෙන හේතු නිරෝධේ නිරෝධේ දකින්නවා අවස්ථාව. එහෙනම් කලවණා කරලා බලන්න අප ජීවත් වෙන්නේ අවිද්‍යාවෙන්ද ප්‍රඥාවෙන්ද කියලා. දැන් ඔබගෙන ඔබ හිතලා බලන්න. ඔබ මේ මොහොතේදී ජීවත් වෙන්නේ අවිද්‍යාවෙන්ද ප්‍රඥාවෙන්ද කියලා බලන්න. ප්‍රඥාවෙන් ජීවත් වෙච්ච අවස්ථාවක් නැහැ වගේ නේද? මුළු ජීවිත කාලයම එහෙනම් බලාගෙන ගියාම අවිද්‍යාවෙන් තමයි ජීවත් වෙලා තියෙන්නේ. ඒ කියන්නේ අවිද්‍යාවත් සංඛාරා සංඛාරපච්ච විඥානං කියන මෙන්න මේ සංසාර චක්‍රය තමයි අපි මේ ඉඳලා නිමෙතෙන් කරන්නේ. එබැයි අපේක වාසියක් තියුණා තියෙනවා. අපේ මේ සංසාර චක්‍රයේ හිටියත් සත්පුරුෂ ධර්ම හිඳගෙන පින්කම් කරලා තියෙනවා. අන්නේ පින්කම් වල අනිසංස විදියට අද අපට සුගතියක් ලැබිලා තියෙනවා. හිත දිනු කරන අවස්ථාවක් ලැබිලා තියෙනවා. අන්නේ ගැන අපි සතුටු වෙන්න ඕන. එනිසා තමයි අපිට මේ සුගතිය, මේ පාසුකම් ටික, මේ බුද්ධෝත්පාද සමය, මේ සද්ධර්මයේ කල්‍යාණ මිත්‍රාශ්‍රය සඳහන් වටා පිටාව මේ සියලක්ම ලැබුණේ ඒ සත්පුරුෂ ධර්මයේ ප්‍රතිඵල විදියට. අන්මක ලැබෙන කොට අප දැස වෙනට ඕන ඊට වඩා ඉහළ තැනක අපේ හිත පිහිටුවා ගන්නට. අන්නේ සඳහා මෙන්න මේ දර්ශනය අවශ්‍ය වෙනවා. නැවත නැවතත් මේ දර්ශනයට අදාළ දේශනා ප්‍රහුම් කර දෙන්නට ඕන. සම්මාදිතිය දිනු කර ගන්නට ඕන. ඒ සම්මාදිතිය දිනු කිරීම මානසික විදියට අපිට මේ දැක්ම ලැබිලා ඒ දැක්ම ගැන ශ්‍රද්ධාව පිටුවා ගත්තට පස්සේ අපේ ජීවිතයේ හැකියා දුරට සීල සමාධි ප්‍රඥා කියන මෙන්න මේ කාරණා තුනත් එක්ක ගත කරන්න උත්සාහ ගන්නට ඕන. වෙනත් විදිහකින් කියනවා නම් ආරසනික මාර්ගය යන්නට ගිහින දක්ෂ වෙන්නට ඕන. සම්මාදිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි කියන මේ කාරණා අට. ඒ කාරණා අට හිතේ පමණට සම්මා ඥාන ලබාගෙන සම්මා විමුක්තියට පත් වෙන්න පුළුවන්. පින්තුනේ මෙන්න මේ සද්ධර්ම යනු යම් කිසි කෙනෙක් වාසය කරනවා නම් බුදුන් වහන්සේ දේශනා කරනවා යෝචේ වස්ස සතන් ජීවේ දුස්සීනෝ අසමාහිතෝ ඒකාහං ජීවිතංසෙයෝ සීලවන්තස්ස ජහිනෝ යථාර්ථය නොදෙක සීලවන්ත නැතුව සිත සමාධිමත් කර නොගෙන සිතේ කෙලෙස් තැවීමකින් තොරව වසර 100ක් ජීවත් වෙනට වඩා සීලේ පිළිදලා සමති දර්ශනා වැඩමින් ගත කරන එක දවස උතුම් කියලා දේශනා කළා. මෙන්න මේ දර්ශනේ හැකිතාන් දුරට හිත ඇති කරගෙන අපි සීලේක පිළිදලා සමති දර්ශනා වැඩමින් එක දවසක් ගත කළා නම් අන්මයේ දවසේ දහමෙහි නොහැසිරෙන අවුරුදු 100ට වඩා උතුම් කියලා දේශනා කළා. මේක හරියට අපි තේරුම් ගත්තොත් අපේ ජීවිත කොච්චර වටිනවද කියලා අපට තේරුම් ගන්න පුළුවන්. ජීවිතයක් නෙවෙයි අපේ ජීවිතේ අපි උපරිම වටිනාකම ලබා දෙනවා. අන්නේ උපරිම වටිනාකම ලබා දෙන දවසට අපට බාහිර ලෝකයෙන් වරණා ප්‍රශංසාවගේ නොලබුණා අපට අපේ ජීවිතය ගැන හිතනකොට ලොකු සතුටක් ලොකු තෘප්තියක් ලොකු පිරුණමක් ඇති වෙනවා. අද අපි බොහෝ විට යන්නේ බාහිර ලෝකයෙන් ප්‍රශංසා ලබාගෙන යන්නේ. අපේ ශරීරය ලස්සන කරගෙන ලස්සන ඇඳුම් කරදුම් ඇඳලා හොඳට ඉගෙන කියාගෙන යාන වාහන ආදී අරගෙන ගෙවල් දොරවල් ලස්සනට හදලා මේ බොහෝ දේවල් ගැන අපි උත්සාහ කරන්නේ බාහිර ලෝකෙන් වටිනාකමක් ලබා දෙන්න. ලබා ගන්න. නමුත් වෙනතුනි හැමදාම ධර්මයේ තමන්ගේ ජීවිතයට වටිනාකම ලැබුණා නම් එදාට බාහිර ලෝකය තමා ගැන වර්ණනා නොකරන් ගැටලුවක් නැහැ. තමන්ටම තමන්ගේ ශරීරය තමන්ගේ හිත ගැන හිතනකොට ලොකු ගෞරවයක් ලොකු ප්‍රසාදයක් ඇති වෙනවා. ඒ විතරක් නෙවෙයි අපේ ශරීරයේ වයසට යනකොට අපට දුකක් ඇති වෙන්නේ නැහැ. රූපේ මත පිහිටලා රූපේ ලක්ෂණ ගැන විතරක් හිතමින් ජීවිත ගත කරන අයට එන්නේ නැම ජීවිතයේ සතුට අඩු වෙනවද වැඩි වෙනවද? අඩු වෙනවනි. රූපේ එන්නේ නැම ලක්ෂණ වැඩි වෙනවද? රූපේ වෙනදී ඔබ දන්නවනේ මේ ටිකෙන් ටිකනේ. ඔබේ නිතර රූපේ මත තිහිටන හිතියොත් එන්නේ නම් සතුට අඩු වෙනවා. හැබැයි අපේ හිත ලස්සන කරගන්න වැඩි පිළිලෙ හිතියොත් එදාට වයසට යන දවසේ හැරෙන හිතයක් අරගෙන යන දවසේ අපට ජීවිතයේ සතුට වැඩි වෙනවා. ඒ මහලු වෙච්ච ශාරීරිය දරාගෙන ඉන්න කෙනා කොයිතරම් තින්කම් කරමින් කොයිතරම් කුසල වැඩමින් කොතරම්නම් ධර්මයේ හැසිරෙමින්ද මේ මහලු බවට පත්වන්නේ කියලා තමන්ගම තමන්ගේ ශරීරය ගැන ගෞරවයක් ආදරයක් ඇති වෙනවා. ඒ තරක් නෙවෙයි මේ ශරීරය පරිහරණය කරපු ඇඳුමන් දිහා මේස් දෙකක් දිහා දැක්කත් ගෞරවයක් ආදරයක් හටගන්න. දැන් නම් මේස් දෙක දාපු ගමන් සතුටුයි ලස්සනට තියෙන නිසා. හැබැයි මේස් දෙක ගන්නකොට දුවිලි යන්නේ ඉතින් දුකයි නේද? විසි කරන්නත් තියෙනවා අය හොදන්නත් තියෙනවා. නමුත් පින්නතුනි ඔබ හරියට ජීවිතේ ගත කළා නම් ඔබ උදේ අලුතෙන්ම මේස් දෙකක් දාපු ඇඳුමක් ඇඳපු අවස්ථාවට වඩා සතුටක් ඔබට ඇති වෙන්නට ඕන. ඒ ඇඳුම ගලවන අවස්ථාවේ. ඇයි? ඒ ඇඳුම දරාගෙන ඔබ කොච්චර සිල්වන්තව හිටියද? කොයිතරම් සමාධි දර්ශන වැඩුවද? කොයිතරම් අනිත්‍ය සංඥා වැඩුවද කියලා හිතනකොට ඔබට ඒ ඇඳුම ගැන ගෞරවයක් ආදරයක් ඇති වෙනවා. ඒ නිසානේ පිනතුනි ඇන්ටික්ස් බඩු වල වටිනකම වැඩි වෙන්නේ. ඇන්ටික්ස් බඩු වටිනකම වැඩි කියන්නේ ඒක තමයි. ඒ දේ පරිහරණය කරනකොට වටින පුද්ගලයන් පරිහරණය කළ තියෙන්නේ වටින දෙයක් කරලා තියෙන්නේ ඒකයි. අපේ ජීවිතයත් එහෙම වෙන්නට ඕන. පිනතුනේ සම්පූර්ණ බුදුදහම කොටස් දෙකක් තුන අතර ගොනු කරන්න පුළුවන්. එකපෙත්තකින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කේවලංහි සහ වික්කරි සත්පුරුෂ භූමී යදිදම් කතඤ්ඤතා කටවේදී කියලා. යම්තා ලෝකේ සත්පුරුෂ ධම තියෙනවා නම් ඒ හැම දෙයකම පදනම කළුණ සැලකීම කියලා. අනිත් පැත්තට දේශනා කරනවා සද්ධා මූලිකා සම්බේ විපුසල ධම්මා කියලා. ශ්‍රද්ධාව සියලුම කුසල ධම්ම වල පදනම ෆවුන්ඩේෂන් එක කියලා. එක පැත්තකින් කළුණ සැලකීම ග්‍රැටිටියුඩ් එක, අනිත් පැත්තෙන් ශ්‍රද්ධාව කන්ෆිඩන්ස් ඉන් වඩ බුද්ධ ටෝට්. කළමුණ සැලකීම තමයි සත්පුරුෂ ධර්මයේ පදනම. අපට මේ වෙලාවේ ලැබිච්ච මේ පහසුකම් ටික ගැන, මේ ලැබිච්ච ජීවිතය, මේ ලැබෙන ධර්මය ගැන තමන් හදවතින්ම කෘතඥ වෙනවා. අද නවීන මනෝවිද්‍යාවෙන් ස්නායු වෛද්‍යයන් පිළිගත් කාරණයක් තමයි යම්කිසි කෙනෙකුගේ හිතේ කළමුණ සැලකීම කියන ගුණ ඇති වෙච්ච ගමන්ම සම්පූර්ණ මේ ශරීර පද්ධතියම වෙනස් වෙනවා කියන්නේ පොසිටිව් හැල්ත්. පොසිටිව් හෝමෝන ඇවිල්ලා සතුට වැඩි වෙනා, නිරෝගී වෙනා සම්පූර්ණ ජීවිතයේ පරිවර්තනයක් වෙනවා කියන එක පිළිගන්න තියෙනවා. තරණ බුදුරජාණන් වහන්සේ අවුරුදු 2500 කලින් මේක දේශනා කළා. කේමලා හේසා බෙක්කලේ සම්පුර්ස භූමී යදි දන් කතන්නතා කටවිදේ කියලා. All good qualities, human values depend on gratitude කිය. කලගුණ සලකන කෙනා ඒ ළඟටම ඇතිවන ඊළඟ ගුණාංගය තමයි පරිත්‍යාග සීලිතය කියන කාරණය. කලගුණ සැලකීමයි දානය කියන මේ කාරණා දෙක එකට අත්කර බැඳගෙන යන. කලගුණ සලකන කෙනාට දැඩි ලෝභ වෙන්න බෑ. ලෝභ කෙනාට කලගුණ නොසලකා ඉන්නත් බෑ. මේ දෙකම එකට යන්නේ. ඒ කලගුණ සැලකීමේ මූලික පදනම තමයි තමන්ගේ අම්මට තාත්තට සලකන විදිය. එතනින් පටන් අරන් මේ දහම් කඩියක් තමන්ට ඇහෙනවා නම්, ඒක ස්ත්‍රී සද්ධර්මය නම්, ඒ ඇසෙන හැම දහම් කඩියකම පිටුපස්සේ තියෙන්නේ මේ සම්මා සම්බුදු උතුමෙක්. වසර 2500ක් විතරක් නෙවෙයි සාරසංගේ කල්පලක්ෂ්‍ය කරපු දාන ආදී පරිත්‍යා ගන්න බල ප්‍රතිඵලය ඒ උත්සාහය තමයි මේ පිටුපස්සේ තියෙන පිණිස. මේ අහන හැම දහම් පදයකම පිටුපස්සේ තියෙන්නේ එදා මහා කාශ්‍යප මහාංගරතුළු ස්වාමීන් වහන්සේලා වසර 2560කට අධික කාලයක් කරපු මහත් වූ උත්සාහයක ප්‍රතිඵලය. මේ සද්ධාන ඔබට නිසිසේ ඇහෙනවා නම්, ඒක තේරුම් ගන්නවා නම්, ඔබට පුදුම හිතේ ඔබ මේ ලෝකෙට එනකන් මේ ධර්මයේ ඉතුරු කළ දෙන්න කී දිනක් නම් උත්සාහ දැක්කද කියලා. පුදුම හිතේ ඔබට. ඔබ එනකන් මඟ බලාගෙන ඔබ මේ ලෝකෙට බිහි වෙනකොට ඔබව පිළිගන්න ඇඳුම් මහලා, පොට්ට මහලා, මතුරු දැල් තියාගෙන බලන් ඉඳි අම්මා මාස 8ක් 9ක් වගේ කාලයක්. නමුත් පිනතුනි ඊට බොහෝ කලකට කලින් ඒ අම්මා ඔබ ගැන හිතනවත් කලින්, කල්ප ගානකට කලින් ඔබ ගැන හිතලා පාරමිතා පුරපු උතුමෙක් ලෝකේ හිටියා. ඒ බුදුරජාණන් වහන්සේ. ඒ ඔබ මේ ලෝකෙට එනකොට ඔබට මේ සද්ධර්මයේ ඉතුරු කළ තියන්න ඕන කියන හැඟීමෙන් ස්වාමීන් වහන්සේලා අවසර 2500ක් මහත් වූ උත්සාහයක් ප්‍රතිඵලයක් තියෙනවා මේ පිටපස්සේ. අනේ කලගුණ සැලකීම මෙන්න මේ කෘතඥතාවය ඇති වෙච්ච ගමන ඔබට ලොකු පරිත්‍යාග ශීලීත්වයක් හදවතේ ඇති වෙනවා. මං හින ලෝකෙට කොච්චර නම් පිහිට වෙන්න ඕනද, ඒ පරිත්‍යාග ශීලීත්වය උපරිමය තමයි බඩමුට්ටු දීම විතරක් නෙවෙයි පිනත. දූදරුවන් ශාසනික ධර්මයේම විතරක් නෙවෙයි සම්පදානම් ධම්මදානං දිනාන්ති. සියලු දානයන් අතරින් උතුම් දානයේ ධර්මයේ ධර්මදානය, අන්නේ ධර්මදානය ලෝකෙට දෙන්න තමයි ඔබ ජීවිතයේ වැඩිපුර කාලය සැප කරගන්න. ධර්මයේ ගැන සඳහන් කරනකොට කාරණා කීපයක් තියෙනවා. එකක් තමයි ධර්මය අපි හොඳට දැනගෙන හොඳට පුහුණු කරන්න ඕන. දෙවෙනි කාරණේ තමයි ඒ දැනගෙන පිළිපැදපු දහම තමන්ගේ ළඟම ඉන්න, තමන් ඇසුරු කරන, ඒ වගේම ඔබ කියන දේක් අහන්න සෝදානන් අයට පුළුවන් තරම් මේ දහම කියලා ඔවුන්ගේ ශ්‍රද්ධා දියුණ දහම දියුණු කරන්න ඕන. මුල්ම කාරණේ මොකද්ද? ධර්මය අහලා ඉහෙලෙම පුරුදු කරන්න ඕන. දෙවෙනි කාරණේ මොකද්ද? ඔබේ ළඟම ඥාති මිත්‍රාදීන්ට මේ ධර්මය දෙන්න ඕන. හැබැයි ඒ අය අහන්න සූදානම් නැහැ. නැත්තම් කරන් දෙන්නේ නැහැ. ධර්මය කියන එක කවුන්සලින් වගේ වැඩක්. කායික රෝගීකට නම් අද්දක බැඳලා හරි මාංජු දාලා හරි මාංජු දාලා හරි බෙහෙත් දෙන්න පුළුවන්. බැඳලා හරි. නමුත් මේක ධර්මය කියන්නේ කිනුතුනේ කවුන්සලින් වගේ වැඩක් මේක. මේකට ක්ලයන්ට් කැමති වෙනවා. බලෙන් කවුන්සලින් දෙන්න බෑ. අනිත්‍යය ඔබ කියන ධ්‍යාන කැමති නම් කියන්න පුළුවන් තමයි මේ ධර්මය දෙන්නට ඕනේ. ඒක දෙවෙනි කාරණේ. ඊළඟ තුන්වෙනි කාරණේ මොකක්ද? මේ ධර්මයේ තව බොහෝ කාලයක් ගෙන යන්නට ඉදිරියේ හැකිතා කාලයක් ලෝකෙව පවතින විදියට වැඩක් කරලා තියෙන්නට ඕන. මෙන්න මේ තුන අපේ අතින් උපරිම ලෙස වෙන්නට ඕන පිළිතුරු. එහෙම නැත්නම් අපි ඉතින් ඉපදුනා කියා ඉතින් එච්චර වෙන දෙයක් කියලා නැහැ. අන්න ඒ සඳහා දහණි අපි හලන්නට ඕන. වෙන මේ ඇකත් පුතේ දහණිය නොම හෙලන පුතේ නොම මෙලවට බණකි පුතේ කිවුලුනේ. කොච්චර සල්සක් කිතුනත් මේ සඳහා දහණිය මුගුරු වගුවන් නැත්නම් ඔබ මේ මහ පොළොට බරක් වෙනවා මිසක් මේ මහ පොළොට සැනසීමක් උනා වෙන්නේ නැහැ. ලෝකයේ අතීතයේ හිටියයි මේ යුතුයම කළා පිනතුනි කියලින් ඒ නිසා තමයි අපිට මේක ලැබුණේ අද මොහොතේ. දැන් මේක කාලේ මේ කිට්ටුව දැන් ෆෝට් වර්ත් වල පන්සලක් තියෙනවා. වියට්නාම් පන්සලක්. ඔබ අහලා තියෙනවද දන්නේ? ත්‍රිපිටකයේ භාෂා 6කින් ගල් පත්‍රවල ඒගොල්ලන් ලියන ලොකු ව්‍යාපෘතියක් පටන් ගත්තා. ලොකු තිරවානා ගල්වල එම ලියන භාෂා 6කින් ශ්‍රී ලංකා භාෂාවත් එක්ක සිංහල භාෂාවත් එක්ක භාෂා 6කින් ඒව ගල් පතුරු වල ලියලා ඩාගම් ශෛත්‍ය සිය ගානක තැන්පත් කරන විශාල ව්‍යාපෘතියක්. මෙහි මුලින් මිලියන 100කට වැඩි ව්‍යාපෘතිය. ඒ හඳුරන්නේ දැන් මේ දවස්වල ලොකු සංචාරයක යෙදෙනවා සාමපාගමන කැමෙන් ඉන්නේ. ඉන්දියාවේ සැතපුම් දහස් ගානක් ගියා. මෙහෙ දැන් සැතපුම් 2000 ගණනක සංසාරයෙන් පටන් ගත්ත පෝට් වර්ත් වලින් ඉඳලා පොසිෂන් ගිය සීනක. ඒ ස්ථානෙට යන්න පිණිස බලම යන්න වෙලාවක පෝට් වර්ත් වල තියෙන පන්සල වියට්නාම් පන්සල මුළු ත්‍රිපිටකයම බුද්ධ වචනේ 84,000ක් ධර්ම ස්කන්ධයේ භාෂා 6කින් ගල් හතුරු වල කියලා විශාල භූමි ප්‍රදේශයක හැට අකර 20කට වඩා භූමි ප්‍රමාණයක ලොකු ඩාගම් හැදලා ඒව නැද පතුරු විදියට මේව තැම්පත් කරන ව්‍යාපෘතියක්. මේ ලෝකෙ ඉන්න මිනිස්සු මේ අනාගතය වෙනුවෙන් කරන දේවල් පිළිතුරුනේ. ඒ වගේ දේවල් කරන කෙනසක් හරි ඉන්නවා කියලා හරි දැනගන්න. විශේෂයෙන් මේ ටෙක්සාස් ප්‍රාන්තයේ ඉන්න අය හැම දේවල් දැනගන්නවා මේක. ලෝකෙමයි දන්නේ මේක මේ ප්‍රාන්තයේ දන්නවද මම දන්නේ නැහැ. පිළිතුරුනේ මේ වගේ දේවල් ලෝකේ කරමින් ඉන්නේ. ඉන්දියාව කියලා කියන්නේ the land of the Buddha. බුදුහා විපදිත භූමිය. ශ්‍රී ලංකාවේ කියලා හැම මොඩකම් කරන්නේ නැහැ. ශ්‍රී ලංකාවේ බුදුරජාණන් වහන්සේ බුදු නැහැ කියලා අමුතු කීර්තියක් කොරන්නේ නැහැ. ශ්‍රී ලංකාව කියන්නේ the land of the Dhamma. ධර්මය ආරක්ෂා කරපු දීපය ශ්‍රී ලංකාව කියලා කියන්නේ. ඒක මනාගත්තේ the land of the Sangha කියලා තමයි කියනවා. මොකද ඒක ඒක මේ රට වෙන්න පුළුවන් සමහරකට. The land of the Buddha is India. The land of the Dharma is Sri Lanka. Sometimes the land of the Sangha will be in this country. පිනතුනි මේ වගේ ලෝකයේ ධර්මයට කැපවෙච්ච පිරිසක් අදගත් ලෝකේ ඉන්නවා. එහෙම කැප වෙන්නේ ඇයි? මේ ධර්මයේ වටිනාකම තේරුම් අරගෙන, මේ ධර්ම ජීවිත ප්‍රතිපදාව විදිහට අරගෙන, මේ ධර්මයේ උපරිම ප්‍රයෝජන ගන්න යන පිරිසක් මේ ලෝකේ ඉන්නේ. අපේ ලොකු වගකීමක් තියෙනවා මේ ධර්මයේ උපරිම තැනට යන්නට. ඒ ධර්මයේ හැසිරීම තමයි අපේ ජීවිතයට දෙන උපරිම වටිනාකම. සවනානුත්තරය කියලා තියෙනවා. අහන දේවල් වලින් උපරිම දේ සද්ධර්මය. ලාභානුත්තරය. ලාභදාන උතුම්ම දේ තමයි ශ්‍රද්ධා ප්‍රතිලාභය. ඒ වගේම යමකට සලකනවා නම්, පසුපස යනවා නම්, ආරිචර්යානුත්තරය. සංගරත්නයට, බුද්ධරත්නයට සැලකීම. මේ වගේ ලෝකේ කරන්න පුළුවන් වටිනාම දේ සිද්ධ කරන්න කියලා බුදුහාමර දේශනා කළා. එතකොට එක පැත්තකින් කෘතඥතාවය දිනු වෙනට ඕන. මේක තමයි ගුණාංගල පළවෙනි එක. Human values වල the first quality of human values that gratitude. දෙවෙනි කාරණේ තමයි සද්ධා මූලිකා සම්බේ දුකසල ධම්මා. ශ්‍රද්ධාව තමයි සියලුම ගුණ ධර්ම වල පදනම කියලා. Confidence in one Buddha taught is the foundation of all the wholesome activities. සියලුම කුසල ධර්ම වල පදනම ශ්‍රද්ධාව කියලා. මොකද ශ්‍රද්ධාව කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දුක සහ දුකෙන් නිදහස් වීම පිළිබඳ මාර්ගය ගැන තියෙන පැහැදීම, ප්‍රසාදය, විශ්වාසය. ඒ මොකන්ද? ඒ තමයි දුක හටගන්නේ මෙහෙමයි. ඇහැට පේන රූපයේ මේ මොහොතේ බාහිර කොතන හරි ඇතේ කියලා ගත්තොත් මෙන්න දුකට හේතුව. ඒ රූපය දැන් නිරුද්ධ වෙලා මේ මොහොතේ මනෝවිඤ්ඤාණය තේරුම් ගන්න අවස්ථාවක් මේක. ඒකත් හේතුව ඇති කාලේ හටගෙන නිරුද්ධ වෙනා කියලා දැක්කොත් මෙන්න දුකේ නිදහස වීම. මෙන්න මේ යථාර්ථය ගැන ඉහළින්ම ප්‍රසාදය ලබා ගැනීම තමයි ශ්‍රද්ධාව කියලා කියන්නේ. අපට ජීවිතයේ දුකෙන් නිදහස් වෙන්න සැනසීම ලබන යමක් කරන්න තියෙනවා නම් කරන්න තියෙන්නේ මෙන්න මේ අවිද්‍යා පත්‍ය සංඛාර ගැන සත්‍යකල්ලකින් නිදහස් වෙනවා. අවිද්‍යාවත් වේවා අශේෂ විරාත නිරෝධහ සංඛාර නිරෝධෝ සංඛාර නිරෝධා විඥාන නිරෝධෝ කියන මෙන්න මේ සංසාරික සත්‍යකල්ලකින් නිදහස් වීමේ මාර්ගයට පිවිසීම. මේක හිතේ තියාගෙන අප කරන හැම දෙයක්ම උදෑසන පටන් රාත්‍රී දක්වා කිරීම, සතර ඉරියව්වෙදීම සිදු කිරීම, ගන්න හැම හුස්ම රැල්ලක් එක්කම මෙන්න මේ යථාර්ථයේ හිතේ තියාගෙන ඒක සිදු කිරීම. මහා සතිපට්ඨාන සූත්‍රයෙන් අනුගතවත් සතර සතිපට්ඨානේ හැම කාරණයක්ම මෙන්න මේ දෙක අපේ ජීවිතයේ සිත, කය, සිතුවිලි, වේදනා කියන මේ හතර සම්පූර්ණයෙන්ම මේ සඳහා සිහි පිටවාගෙන සිද කෙරේ. මෙන්න මෙහෙම ජීවිත ගත කරනකොට පිනතුනි එන්න එන්නම තමන්ට දැනෙනවා තමන්ගේ හිතේ තියෙන කෙලෙස් ටික අඩු වෙන විදිය. එන්න එන්නම තමන්ට සතුට සැහැල්ලුව දැනෙනවා. එන්න එන්නම අත්හැරීම පුරුදු වෙනවා. ජීවිතේ කොයි මොහොතක තමන් මිය ගියත් ජීවිතේ කිසිම දවසක පල්ලෙහා තැනට යන්නේ නැහැ. මෙතනින් ඇස් දෙක පියාගත්තත් ඊළඟ මොහොතේ ඇස් දෙක හරින්නේ ධර්මයේ පිළිපදින පුළුවන් වටා පිටාවක සුභතිය. තමන්ට ඒ නිසා ජීවිතය අත්හැරීම ගැන දුකක් ඇති වෙන්නේ නැහැ. ඒ විතරක් නෙවෙයි. මේ ධර්මය අවංකව උපරිම ලෙස පුහුණු කරවකින් ඔබට ජීවිතේ තවත් විශේෂ ආනිසංසයක් ලැබෙනවා. මොකද ඒ තමයි ඔබට දිගාශ්‍රි ලැබීමම නෙවෙයි. ඔබ කොයි මොහොතේ මිය ගියත් ඔබ මිය යන්නේ ඔබේ කීර්තිය ඉහෙලින්ම තියෙන වෙලාවක. අවුරුදු 10 දී මිය ගියත්, අවුරුදු 25 දී මිය ගියත්, අවුරුදු 40 දී මිය ගියත්, අරු වස්විදිමේ ගියත් ඔබ මේ යන්නේ ඔබේ කීර්තිය ගෞරවය ඉහලින්ම තියෙන මොහොතක. මේක ආධ්‍යාත්මික ජීවිතයක තියෙන ලක්ෂණය. එනිසා අඩුවයිසින් මේ ගිය කියලම දුක් වෙන අවශ්‍ය නැහැ. දුක් වෙන අවශ්‍ය මොකද? තමන්ගේ කීර්තිය නැති වෙලා අප්‍රසාදයෙන් මිය ගියොත් තමයි ගැටලුව. මේකත් හිතේ පුතණ දිහඟ තියාගන්න. දැන් රහතන් වහන්සේලා බුදුහාඳුරල්ලා හුඟාක දුර්වල වෙනකන් ඉන්නේ නැහැ. පිරණ පණිවිඩ කලින්. අනිත්‍යයේ අප්‍රසාදයේ උපහාසයේ අපහාස ලක්ෂණකම් වැඩෙන්නේ නැහැ. ඊට කලින් පිරණ පණ. ඉන්නවනම් ගෞරවාන්විතව නිරෝගීව ඉන්නවා. බකුලහාඳුර අවුරුදු 260ක් හිටියා. හොඳට නිරෝගීව හිටියා. කැස්සකට කාරණ නැගලී ඉන්නවනම් හොදටම ලස්සනට ඉන්නවා කියන්නේ ඩීසන් පිට ඉන්නවා කියලා. එහෙම ඉන්නවා. නැත්නම් කලින් යන වෙලාසෙන්. දැන් සමහර මිය ගියාම පළක් අය කියනවනේ. එයා මැරෙන්න පරක් වුණා වැඩි කියලා. ඊට කලින් මැරෙන්න තිබුණා කියලා සමහර අය කියනවා. අනේ යාට කලකට කලින් මැරුණා ජීවිතය තුල මැරෙන්න තිබුණා දැන් ජීවිතේ නැති වෙලා මිය ගියේ. සමහර අය කියනවා කලින් මේ කියන්නේ පිළිම හදලා වදින්න තිබුණා. පස්සේ කාලේ ඔක්කොම නැති කරගත්ත කියලා කියනෝනේ. සමහර දේශපාලඥයන් ගැන කියනවා ඔබ එහෙමනේ. ඒක තමයි. ඒ කියන්නේ පිළිහිනවා කියන්නේ ගුණධම්මලින් පිළිහින කියන්නේ. ප්‍රසාදයෙන් ඉන්නවා කියන්නේ එයාගේ ගුණධම්ම හොඳටම තියෙන කාලේ. ඒක නැති වෙනවා කියන්නේ එයා පිළිහිනවා කියන්නේ. ආත්මික ජීවිතයක ලක්ෂණේ තමයි අනේ ගෞරවය තමයි ලැබෙන්නේ. බාහිර නොලබුණත් බාහිර කෙනෙක් තමක් හඳුනා නොගත්තත් තමන්ට අවසාන මොහොත දක්වාම තමාගේ සුචරිතම ජීවිතය ගැන තමන්ට සතුටක් ඇති වෙනවා. පිනොති මෙන්න මේ ධර්මයේ ශ්‍රද්ධාව ප්‍රධාන කාරණිය. අන්නේ ශ්‍රද්ධාව තිබුණු පමණට සම්මාදිටිය තියෙනවා. සම්මාදිටිය තිබුණු පමණට ශ්‍රද්ධාව තියෙනවා. මේ දෙකම එකට යනවා. අන්නේ සම්මාදිටිය තමයි මනා දැක්ම තමයි අපේ ජීවිතය ඉස්සරහට යන හේතුව වෙන ප්‍රධානතම කාරණය බවට පත් වෙනවා. මේ සම්මාදිටිය දිනු වෙන්න කාරණා පහකින් විතර උපකාරවත් බව ලබන්නට ඕන. සුතානුග්‍රහිතායි හෝති, සීලානුග්‍රහිතායි හෝති, සාකච්ඡානුග්‍රහිතායි හෝති, සමථානුග්‍රහිතායි හෝති, විපස්සනානුග්‍රහිතායි හෝති. අනුග්‍රහ දෙක සූත්‍රයක් තියෙනවා. අංගුත්තර නිකායේ පංචක නිපාතයේ සූත්‍රයක් තියෙනවා අනුග්‍රහිත සූත්‍රය කියලා. මේ අනුග්‍රහිත සූත්‍රය කියන්නේ සම්මා දිට්ඨියට අනුග්‍රහවත් බව ලබන්න කරන්න ඕන කාරණා පහක් ගැන. මොනවද? සුතානුග්‍රහිතායි හෝති, නිතර නිතර ධර්මය අහන්නට ඕන. සීලානුග්‍රහිතායි හෝති, සිල්වන්ත වෙමින් සීලෙන් මේකට උපකාරවත් බව ලබන්නට ඕන. සාකච්ඡානුග්‍රහයට හෝති, නිතර මේක අදාළ ධර්ම සාකච්ඡා කරන්න ඕන. සමථානුග්‍රහයට හෝති, සමතේ වැඩමින් පංච නීවරණ දුරු කරමින් නිතර මේ සංග්‍රහවත් බලන්නට ඕන. විපස්සනානුග්‍රහයට හෝති, විපස්සනා වැඩමින්, විදර්ශනා වැඩමින්, අනිත්‍ය භාන වැඩමින්, අවිද්‍යාව දුරු වෙන විදිහට වැඩ කරමින් මේක අනුග්‍රහවත් බලන්නට ඕන. මොනද කාරණා පහ? සුතානුග්‍රහයටයි හොති, සීලානුග්‍රහයටයි හොති, සාකච්ඡානුග්‍රහයටයි හොති, සමථානුග්‍රහයටයි හොති, විපස්සනානුග්‍රහයටයි හොති කියලා. මෙන්න මේ පහ නිතිපතාම ලබනට ඕන. මේකම තමයි වෙනත් විදිහකට කියන්නේ සතර සෝතාපට්ඨිය අංග කියලා. කල්‍යාණ මිත්‍රාශ්‍රය, සද්ධර්ම ශ්‍රවණය, යෝනිසෝ මනසිකාරය, ධර්මාධර්ම ප්‍රතිපදාව ගැන මේක. සීල සමන් ප්‍රඥා ගැන මේකම තමයි. ඉන්ද්‍රිය ධර්ම සද්ධා, විරිය සති සමාධි ප්‍රඥා ගැන මේකමයි. පින්නතුනේ මේ ධර්මයේ අහන පමණට තමන්ගේ ජීවිතයේ සමත විදර්ශනා දෙක සඳහන් කරන කාලය ටිකෙන් ටික වැඩි වෙනට ඕන. සමතෙන් කරන්නේ නීවරණ අඩු කරන එක. නීවරණ දුක නෙවෙයි කියන්නේ කාමච්ඡන්ද ව්‍යාපාද දෙක විතරක් නෙවෙයි. අපිට නිදිබර ගතියක් එනවනේ ඒකත් දුරු කරන්න ඕන. සමහර භාවනා කියලා වාඩි වෙලා ඉන්නවා. හැබැයි නිදි යනවා නේද? ලෝභදේශ දෙක නෑ. නමුත් නිින්ද කියලා තියෙන මෙතේ නීවරණේ අවිලා තියෙන. නැත්නම් මුල්දැක පොබුදි හිතේ විසිරුණු ගතිය පස්ත වෙන්න කිස්මතු වෙනවා. නැත්නම් විචිකිච්ඡා මේ ධර්ම ගැන නිතර සැක ගන්නවා. අන්නේ වාඩි වෙලා දෙකක් තියෙනකොට විචිකිච්ඡාව කියන්නේ ශ්‍රද්ධාවට විරුද්ධ පදයක්. ශ්‍රද්ධාව කියන්නේ විශ්වාසය. ඒ විශ්වාසයේ නැතුව සැකකන ගතිය තමයි විචිකිච්ඡාව කියලා කියන්නේ. එතකොට ධර්මයේ හැසිරෙනකොට අර විචිකිච්ඡාව සැකේ තියෙන කඩු වෙමින් ශ්‍රද්ධාව දිනනට වන. ශ්‍රද්ධාව දිනනට සැකේ අඩු වෙන ටිකට. පස්සේ නිසක බවක් ඇති වෙන ධර්මයක. භාගතුන් වහන්සේ දේශනා කරනවා දුස්සීලව හිත නොවඩා අවුරුදු 100ක් ජීවත් වෙනට වඩා සිල්වන්තව සිත වඩමින් සමති දසනා වඩමින් එක දවසක් ජීවත් වෙන උතුම් කියලා. දැන් ඔබ අෂ්ඨාංග සීලය සමාදන් වුණා. දැන් අෂ්ඨාංග සීලය සමාදන් වෙනකොට කෙනෙකුට හිතන්න පුළුවන් දැන් මේ විකාල භෝජන කියලා ශික්ෂා භාගයක් තියෙනවා. නැචකීත වාදිත කියනක බුද්ධියන මොකටද මේව කියලා හිතෙනව නේද? පින්නතුනි පංච සීලෙන් බලාපොරොත්තු වෙන්නේ සුගතිය. සදාචාරවත් ජීවිතය. අෂ්ඨාංග සීලයේ දස සීලෙන් බලාපොරොත්තු වෙන්නේ මොකද්ද? ඒක සමාධි සංවර්ධනික සීලයක්. ඒක සමාධියට බර එකක්. සමාධිය වඩන්නේ මේ සීලයේ තියෙන්නේ. ඒක ලොකු වාසනාවල ඉඳගෙන කරන්න බෑ. හැම වෙලාවෙම දකින්නේ කඩක දානවා නම් කරන්න බෑ. නිතර ෆ්‍රිජ් එකේ ඇර ෆ්‍රිජ් එක ළඟම ඉන්නවා නම් කරන්න බෑ මේක. ඊට පස්සේ ඉතින් ටිකක් ඒ පැත්තට යන ගතිය අඩු කරනවා. ඒ වගේම නිතර සින්දු වහාම මේක කරන්න බෑ. නටමින් කරන්න බෑ භාවනා කරන්න. අන්න ඒකට පහසුවක් වෙන තමයි මේක කරන්නේ. එතකොට කිනොතනේ සමතේ වඩන කෙනාට මේ සීලය පහසුවක් වෙනවා. කෑම අඩුවෙන් ගන්න එක පහසුවක් වෙනවා හොට. නැටුම් ගෑම් වෑම් වලට යන ගතිය අඩු වෙන එක පහසුවක් වෙනවා හොට. උස්සාසන සැප පහසු ආසන වල ඉන්නේ කොහොට? අපහසුවක් වෙනවා මේ සිත වඩන්න. ඒ නිසා ඊටාම සැහැල්ලු සරල ආසනයක තමයි වාඩේ. වැඩිපුරම වෙලාවක් ඉන්න පුළුවන් ආසනේ තමයි බිම වාඩිලෙන්නේ. බිම අමාරු නම් ඉතින් පුටුවක වාඩිලෙ හිටිට කමන්නේ. නමුත් වෙනතුනේ වැඩි වේලාවක් පහසුවෙන් ලේසියෙන් වාඩි වෙන පුළුවන් ඉරියව තමයි එන මිනිහ බතගෙන නැත්තම් පද්මාසනේ බිම නැත්තම් පොඩි පොට්ටියක් දාගෙන වාඩිලෙන්නේ. පැය 10ක් වුණත් එක දිනක ඉන්න පුළුවන් වෙනතු. ඒක හිතන්නේ දැන් මට වයසයි පුහුණු කරන්න බෑ කියලා එහෙම කන්නේ නෑ. වයස අවුරුදු 60දී පුහුණු වෙච්ච අය තියෙනවා පෑය ගණන් ඊට පස්සේ ඉන්න පුළුවන්. බිම වාඩි වෙන එක තමයි ලේසිම ඉරියව් බවට පත් වෙන්නේ. මුලදී විනාඩි දෙකක් ඉන්න. විනාඩි දෙකෙන් පටන් ගන්න. ඒ දෙක උපරිම මහන්සියෙන් ඉන්න අමාරු නම්. ඊට පස්සේ ටික ටික වැඩි කරගන්න. තේනුනේ අපේ ආධ්‍යාත්මික ගමනෙහි අපේ දියුණුව වෙන ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි එක ඉරියව්වක නිශ්චලව වැඩි වේලාවක් ඉන්න පුළුවන්කම. හැබැයි අවදියෙන්. නිදානවගෙන නිදාගෙන හිටියට වැඩක් නැහැ. අවදියෙන් එක ඉරියව්වක නිශ්චලව වැඩි වේලාවක් ඉන්න පුළුවන් දක්ෂතාවය. ඔබේ දරුවෙක් ඉන්නවා නම් මනුගුරෙක් මිනිවිරියෙක් ඉන්නවා නම් මෙන්න ඇති කරන්න ඕන දක්ෂතාවය. යාර තෑන්ගක් හරි දින කරන්න නැහැ. විනාඩි දෙකක් විනාඩි 5ක් විනාඩි 10ක් එක ඉරියව්වක නිශ්චල වෙන පුරුදු කරන්න. පින්නොත් මේක දිගට දවසක් නටන්න පුළුවන්, dance කරන්න පුළුවන්. ඒක අමාරු වෙන්නේ කොහොමද? ඒක දිගට පැය ගාණක් මැරතන් එකක් දුවන්න පුළුවන් කිලෝමීටර් 10ක් වුණත් ඒක අමාරු වෙන්නේ නැහැ. හැබැයි අමාරු මොකද්ද? විනාඩි 5ක ඉරියව්වක ඉන්නේ කියලා කියන බලන්න. කිලෝමීටර 10ක් එක දිගට මැරතන් එක දුවන පුළුවන් කෙනෙකුට නමුත් විනාඩි 5ක ඉරියව්වක ඉන්න බෑ. ඊට පස්සේ හිත එක අරමුණක වැඩි වෙලා තියාගන්න එක. ඔන්න දක්ෂතාව දෙක. ওই දක්ෂතාවය පොතෙන් තුලට දිනනවා දවසානේදී. නිරෝධ සමාපත්තියට සමවැදීම. දවස් කීයක්ද? දවස් 7ක් එක දිගට එක ඉරියව්වක හිත නිරුද්ධ කලින පුළුවන් විදිහට හිත දියුණු කරනවා. විතරක් නෙවෙයි අදිෂ්ඨානය නිසා අකුණක් ගැහුවත් යාගේ ශරීරයට මොහොත හානියක් වෙන්නේ නැහැ. ඒ ශරීරයට හානියක් වෙන්නේ නැත්නම් උපාවිච්චි කරන බඩු භාණ්ඩවලට හානියක් වෙන්නේ නැහැ. මෙන්න මේ කුසලතාවය පිනතනේ ඔබේ දරුවන්ට පොඩි කාලේ නම් ඇති කරගන්න. දරුවන් දැන් ලොකු ඇති වෙන්නේ. එහෙනම් ඉතින් මොන පුදු මිලිබිරියන්ටවත් කරන්න මේක ඉතින් වෙන කරන් දෙයක් නැහැ නේද ඉතින්. ඩිවයිසස් ඔක්කොම අයින් කරලා අත් දෙක විතරක් තියාගෙන එක ඉරියව්වක තෑන්ගක් හරි දීලා මේක කරා. විනාඩි 5ක් පිළියොත් මෙහෙ මොදලින් 100ක් දෙනවා කියලා හරි පුළුවන් නම් වාඩි කරලා තියන්න. පස්සේ කාලෙක පිනුතුනේ දරුවාට මේක මහා නිදානයක් වෙයි. ඒ වගේම පද්මාසනේ වාඩි වෙන්න එරෙමිනේ ගොතාගෙන හරි පද්මාසනේ හරි වාඩි වෙන පුරුදු කරන්න පොඩි ළමයින්ට. පිනුතුනේ මෙහෙ ප්‍රදීක්ෂාය බාන මධ්‍යස්ථාන වලට ඇවිල්ලා වාඩි වෙන විදිය දැක්කොත් අබෞදාය ඔබට ඔබ ගැන ලොකු ලැජ්ජාවක් බොකක් හටගනි. ආපු ගමන්ම පිනොතින වාඩි වෙන ඇතැමිට පද්මාසනේ වාඩි වෙන්න කන කෙලින් තියාගෙන මෙන්න මෙතනවත් පිනොතින මේ වෙනස අපේ වෙන්න ඕන. මේක ඇතුළත් කරන්න ඕන අපට බැන්නේ නැහැ. අවුරුදු 120 දී මහා නවීචයන් හිටිය බුදුරජාණන් වහන්සේ කාලේ සෝනා මෙහෙණිය රාධාම්දුරු අවුරුදු 120 දී මහණුනේ. අවුරුදු 120 දී මහණලා පිනොතින මේක කළා. මේක කරන්න පුළුවන් අපට. ඒ තරම් දැවැන්ත ආධ්‍යාත්මික ශක්තියක් ඇතුවයි අප මේ ලෝකෙ ඉපදෙන්නේ. ඕනම වෙනක පිනොතින අපට දැවැන්ත වෙනසක් අපිට කරගන්න පුළුවන්. අපේ තියෙන වැරදි ටික එක මොහොතෙන් හදාගන්න පුළුවන්. ඒ තරම් ශක්තියක් ඇතුවේ මේ අපි එන්නේ. එක විට බැරි වෙන පුළුවන්. හැබැයි ටික ටික මේක දියුණු කරලා කරන්න පුළුවන් අපට. බැරි දේවල් නෙමෙයි. ලොකෝ කන්දක් මොදුන කියනගෙන පල්ලෙහාට පණින්නේ කිව්වොත් ඉන්න බෑ තමයි. ඒක හරි. නමුත් මේක බැරි දෙයක් මේ බිම වාඩි බිම අය වෙන කරන්නේ මෙතන ඉඳන් අපි හුරු වෙන්නට ඕන. මේ හුරු වීම තමන්ගේ මුළු ආධ්‍යාත්මික දිගු ගමනකට ඉතාම සාර්ථක ශක්තිමත් පියවරක් වෙනවා කියනද. හොඳයි අපි දැන් සමත භාවනා දියුණු කරනවා. සති නිමිත්තේ පටන් අපි හැකිතා භාවනා කමඨාන් දැන් පුහුණු කරනවා. ඔබ පුළුවන් තරම් කාලයක් කොට්ටේ වාඩි වෙලා කොට්ටේ පාචින කමන්නේ කොට්ටේ නැතුණා නැතුණක් කමන්නේ කඳ කෙලින් තියාගෙන හැකිතා වෙලාවක් තමන් ශක්තිමත් ඉන්න බලන්න. අමාරු මනක් විතරක් හේතු වෙන කමන්නේ. හැබැයි පටන් ගන්න වෙලාවෙම නම් හේතු වෙන්නේ නැහැ. තේරුම් ගන්න එහෙම. ශරීරය ටිකක් මට්ටු කරන්න ඕනේ. නැතුව බෑ කරන්නේ. හිත මට්ටු කරන්න කලින් ශරීරය මට්ටු කරන්න ඕනේ. හොඳයි අපි නැතිල හොඳට ශරීරය ඍජු තියාගෙන වම් අත උඩින් දකුණට තියාගෙන හොඳට ශරීරය සැහැල්ලු කරගන්න. හොඳට ඉහළට උස්මක් ගන්න. හොඳට පෙනහළු පෙරෙන උස්මක් අරගෙන ටික වේලාවක් අඳවගෙන ඉඳලා උස්ම හොඳට පිට කරන්න. නැවත වතාව හොඳට හුස්ම ඉහළට ගන්න. හොඳට ලන්ස් පිරෙන්නම ගන්න. ටික වේලාවක් හුස්ම රඳවගෙන ඉඳලා හුස්ම පිට කරන්න සැහැල්ලු වෙන්න. ශරීරය හොඳට රිලැක්ස් කරගන්න. සැහැල්ලු කරගන්න. නාසය ආශ්‍රිතව වර්තමාන හිත තියාගන්න. උපරිම ලෙස වර්තමානය තුළ නාසය ආශ්‍රිතව හිත තියාගන්න. විනාඩියක් මතක ඉන්න බලන්න. නාසය ආශ්‍රිතව හිත තියාගෙන විනාඩි දෙකක් අපි එක දිගට දිනු බලන්න. වර්තමානයේ තුළ හිත පිටවගෙන නාසය ආශ්‍රිතව හිත තියාගනිමින් සතුටුමත් වෙන්න මොහොත. නාසය ආශ්‍රිතව හිත තියාගෙන දැන් අපි ටික වේලාවක් ඉරියාපත භාවනා වඩමු. ඉඳගෙන ඉන්න ඉරියාව ගැන සිහිපත් කරන මොහොත. එසේ සිට පාදාන්තය දක්වා ඔබ ඉන්න ඉරියාව ගැන හොඳට සතිමත් වෙන්න. නෙසෙනෝවා නෙසෙනෝමීති පජානාති. ඉඳගෙන ඉන ඉරියව ගැන සිහියෙන් අවධානයෙන් සිටින මොහොත. හොඳට සතිමත්ව සිටින අවස්ථාව නාසය ආශ්‍රිතව වර්තමානයේ හිත තියාගෙන ඉඳගෙන සිටින ඉරියව්ව ගැන සිහිය අවධානය පවත්වන මොහොත. අතීත සිතුවිල්ල සිතනවා නම් ඒ අතීත සිතුවිල්ල මේ මොහොතේ නිරුද්ධ වෙච්ච දෙයක් නැති වෙලා ගියපු එකක් කියලා හිතන්න. අනාගතයම මතක් වෙනවා නම් ඒක තාම හටගත්තු නැති දෙයක් කියන එක තේරුම් ගන්න. ඇත්තටම මගේ ජීවිතය කියන්නේ මේ මොහොත ගත කරන අවස්ථාව. ඉඳගෙන ඉන්න ඉරියව ගැන සම්පූර්ණ අවධානයෙන් නාසය ආශ්‍රිතව හිත පිහිටුවාගෙන ඉන්න මොහොත. නිසින් නොවා නිසින් නොමිති පජානාති. වෙනයන් සිටින්නේ I am aware of that now I am sitting here. I keep my full attention in the present moment based on my sitting posture. නාසය ආශ්‍රය සමීත තියාගන්න දිගටම මේක තමයි සතිපට්ඨානයේ මුල් පියවර සති නිමිත්ත The sign of mindfulness නාසිකාග්ගේවා මොක නිමිත්තේවා නාසය ආශ්‍රිතව හෝ උඩුතල ආශ්‍රිතව වර්තමානයේ හිත තියාගෙන ඉන්න මොහොත මෙතන හිත තියාගෙන මම දැන් මෛත්‍රී භාවනා වඩන සෝදානම් වන්නේ ලොවේ ඉන්න සියලු සත්‍යයන් මගේ ඉදිරිපිට ඉන්නවා කියන හැඟීම ඇති කරගෙන ඒ හැමතැනම මනසෝසස් භාවයේ ප්‍රාර්ථනා කරනවා සියලු සත්වයෝ සියලු සත්වයෝ සුවපත් වෙත්වා. සුවපත් සිතින් හිතන්න, වචනේ කියන අවශ්‍ය නැහැ. හිතින් හිතමින් මෙත් වඩන්න. සුවපත් වෙත්වා. සුවපත් වෙත්වා. සුවපත් වෙත්වා. ලෝකේ ඉන්න සියලුම දෙනා ඔබේම ඉදිරිපස සිටිනවා කියන හැඟීම ඇති කරගෙන ඒ හැමත මෙසිත පතුරවන මොහොත සුවපත් වෙත්වා. සුවපත් වෙත්වා. සියලු සත්වයෝ සුවපත් වෙත්වා. සුවපත් වෙත්වා. සුවපත් වෙත්වා. විත්වා සෞසක හැම කල් නිදුකි පත්වා සැපකට සමගිව මුනිකි හොඳට පිටුපරි නාසය අස්තිකම හිත තියාගෙන හොඳට සිහියෙන් ඉන්න. එහෙම වර්තමාන හිත තියාගෙන දැන් ඇස් දෙක අරගන්නක බලන්න. ඇස් හරින්න බලන්න. හොඳයි, ඇස් දෙක අරලා සති නිමිත්තෙම හිත තියාගෙන ඔබේ ශරීරය දැන් සැහැල්ලු කරගන්න. අත පහ හිර වෙලා තියෙනම් දිගට ගත්තත් කමන්නේ. හොඳට සැහැල්ලු කරගන්නකෝ. දැන් අපි ඉරියව්ව වෙනස් කරලා නැගිටින්නයි සූදානම් වෙන්නේ. හැබැයි සති නිමිත්තෙම ඉන්නවා. නැගිටින කලින් හොඳට ශරීරය සැහැල්ලු කර තමයි නැගිටින්නේ, නැත්නම් වැටෙන්න පුළුවන්. ඇස් දෙක අරගෙන හිටියට සිහියෙන් ඉන්න හොඳට. බාහිර ලෝකෙට නැඹුරු වෙන්න එපා. බාහිර දේ දැකලා කමක් නැහැ. සති නිමිති හිත තියාගෙන ඉන්න, තමගේ අභ්‍යන්තර පැත්තෙන් ඉන්න. සති නිමිති හරහා ඈත බැලුවට කමක් නැහැ. සන්දේහ වල කමක් නැහැ. හොඳයි, එහෙනම් සතිය තියාගෙන දැන් නැගිටිනකෝ බලන්න. හිමින් සතිය. ඔළුව වදින පුරා මුලයි දැම්මේ. කල්පනාව නැගිටින්. සති නිමිත්තෙන් හොඳට ඉන්න, අදක කණයට දාලා හෙමින් නැගිටින්. ඇස් දෙක පහළට යොමු කරගෙන ඉන්න. ඇරගෙන හිටිට කමක් නැහැ. ඇස් පහන් එපා රැටෙන්. ඇස් දෙක ඉදිරිපස තියාගෙන ඉන්න ළඟ ආසයට. සති නිමිත්තේ ඉන්න. ඇස් දෙක වහගෙන හිටියොත් නිින්දයයි වැටෙන්න පුළුවන්. ඇස් දෙක අරගෙන අවධානයෙන් ඉන්න. සති නිමිත්තේ ඉන්න හැබැයි. ඔබ දැන් හිතගෙන ඉන්න ඉරියව්ව ගැන හොඳට සිහියෙන් ඉන්න. හිසේ සිට පාදාන්තය දක්වා ඉන්න ඉරියව්ව ගැන සිහිමත් වෙන්න, සතිමත් වෙන්න. අදෙක් පලයට දාන්න, රිලැක්ස් කරගන්න. හොඳට සැහැල්ලුවෙන් ඉන්න. හොඳට හුස්මක් ගන්න ඉහළට. හොඳට ලන්ස් පිරෙනව ගන්න. ටික වෙලාවක් තියාගෙන ඉඳලා ඉමේන් සැර හුස්ම හොඳට පිට කරන්න පුළුවන්. උපරිමයෙන් පිට කරන්න. නැවත හොඳට හුස්මක් ඉහළට ගන්න ගැඹුරින්. ටිකක් වෙලා තියාගෙන ඉඳලා හුස්ම සැහැල්ලුවෙන් උපරිම ලෙස පිට කරන්න. දැන් හොඳට ශරීරය සැහැල්ලු කරගන්න. අපේ ආධ්‍යාත්මික ජීවිතයේ සම්පූර්ණ රඳාපා තියෙන මේ හුස්ම මත, ඒ හුස්ම කොයිතරම් සතිමත්ව ගන්නවද කියන එක මත තමයි අපේ ආධ්‍යාත්ම දියුණුවෙහි සැලකිය යුතු ප්‍රගතිය සිද්ධ වන්නේ. නාසය ආස්තිත හිත හොඳට තියාගෙන ඉන්න. ඇස් දෙක අරගෙන ඉන්නේ. හොඳට තමාගේ ඉරියව්ව ගැන සිහියෙන් ඉන්න. හිස සිට පාදාන්තය දක්වා, දෙපා සිට හිස දක්වා හොඳට සතිමත් වෙන්න. වර්තමානය තුළ මා ජීවත් වෙන මොහොත. මගේ ජීවිතේ ලස්සනම මොහොත ගත වෙන අවස්ථාව මේ. වර්තමානයේ ජීවත් වෙන මොහොත. මේ වර්තමානයේ හිත තියෙන මොහොතේදී මගේ හිතට කිසිම පීඩාවක් නැහැ. මට ලෙඩ දුක් කිසිවක් දැනෙන්නේ නැහැ. මට හතුරු කවුරුවත් නැහැ. මට බිය වෙන දෙයක් නැහැ. මට අහිමි වෙන දෙයක් නැහැ. මට අමුතුවෙන් ලබා ගන්න දෙයක්වත් නැහැ. මට කියලා තේ මෙට මොනවාගත්තු දෙයක් සාක් වේදා ගත්තු දෙයක් මට ඉතුරු වෙලා නැහැ. වර්තමාන මොහොතේ මා සතිමත් වෙමි. ඉතාම සතුටෙන් සැහැල්ලුවෙන් ජීවත් වෙන මොහොත. මා මගේ හුස්ම සමගයි ජීවත් වෙන්නේ. මට ඉන්න මගේ හොඳ මිතුරා තමයි මේ හුස්ම ආශ්වාස ප්‍රශ්වාස. මේ මිතුරා මට නොදුනුව තින්නේ. මට මුළු ලෝකෙ මොනවා කියුණත් තවදුරටත් ජීවත් වෙන්න බෑ. මගේ හොඳ මිතුරා මගේ මේ හුස්ම රැල්ල ආශ්වාස ප්‍රශ්වාසය. අන්නේ හුස්ම ඇතුළේම පිටවීම ගැන මා සතිමත් මද වේලාවක් පාසය කරනවා. සතෝ අස්ස සති සතෝ පස්ස සති. සිහියෙන් හුස්ම ගන්නවා, සිහියෙන් හුස්ම පිට කරනවා. හොඳයි, යහත් සති නිමිත හිත ගන්න. නාසය ආශ්‍රිත හිත තියාගන්න. තියාගැනීමෙන් ඇස් දෙක අරගෙන දැන් අපි හොඳට සිහින් වාඩි වෙන්න සූදානම් වන්නේ. දැන් හොඳයි වාඩි වෙමු බලන්න. හොඳට ආසනය බලලා සිහින් පහසෙන් වාඩි වෙන්නකෝ. හොඳට පහසුවෙන් රිලැක්ස්ව වාඩි වෙන්න. හොඳට කඳ කෙලින් තියාගන්න. කන් දෙක ලං කරගන්න. ඇස් දෙක අරගන්න. ඇස් දෙක ආසන්නේ තියාගන්න සමීපයෙන්. දුර දේවල් බලන්න එපා. නාසය ළඟට නැවත හිත ගන්න. සතිනිමිත් ඉඳගෙන දැන් මම ධාතු මනසකාරය වඩන්නයි සූදානම් වන්නේ. මගේ මේ ශරීරය සකස් වෙලා තියෙන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ මූල ද්‍රව්‍ය හතරකින්. මම දැන් ඒ ගැන සිහිපත් කරන මොහොතක්. ශරීරයේ දැඩි ගතියක් තියෙනවා. ඒකට අපි පඩවි කියලා කියනවා. මේ ශරීරයේ දියෙන ගතිය, නැගෙන ගතියක් තියෙනවා. ඒකට අපි ආපෝ කියලා කියනවා. මේ ශරීරයේ උෂ්ණය, රස්නය තියෙනවා. ඒකට අපි කියනවා තේජෝ ධාතු කියලා. මේ ශරීරයේ හමන වාතය තියෙනවා. ඒකට අපි කියනවා වායුව කියලා. මේ හතර එකිනෙකක් සිහි කරන මොහොත. ඇස් දෙක අඩවන් කරගෙන සති නිමිති ඉඳ තියාගෙන ධාතු මනසිකාරය වඩන මොහොත. පඨවි පඨවි පඨවි ආපෝ ආපෝ ආපෝ තේජෝ අත්ථි ඉමස්මින් කායේ පඨවි ධාතු පඨවි ධාතු පඨවි තේජෝ ධාතු තේජෝ ධාතු. අත්තේමස්මින් කායේ වායෝ ධාතු පඨවි පඨවි ධාතු මනසිකාරය තුළ සතිමත්ව වර්තමානයේ හිත සමාධිමත් වන මොහොත හොඳයි. නැවත සති නිමිත්තට හිත ගේන්න නාසය ආශ්‍රිතව හිත තියාගන්න. තියාගෙන දැන් ඇස් දෙක අරගන්න. හොඳට ඇස් දෙක අරගන්න. අරගෙන ඉදිරිපස්ස බලනවද? හොඳට බලන ගමන් ඔබ දකින්න වර්තමානය තුළ හිත තියාගෙන මේ කරන්න කියලා. ඔබ කැමරේ බලන දැන් කමක් නැහැ. ඔබේ දකින මොහොත තුළ බාහිර ඒ අරමුණ ඔබට ඇසට පතිත වෙනකොට ඒ අරමුණ ඔබේ හිත බැසගෙන නැහැ. ඇයි ඔබ සති නිමිත්තේ ඉන්නේ? ඔබ ඔබේ පැත්තට හිත ලං කරගෙන ඉන්නේ. ඒ බාහිර රූපේ දකිනකොට මම දැක්ස වෙන්න මේක මට පේනොනට මේ පේන්නේ ඇත්තටම චක්කු විඥානය නෙවෙයි. චක්කු විඥානය හටගෙන නැතිවෙච්ච තැනක මම මේ මනෝවිඥානයෙන් මේක තේරුම් ගන්න කියලා දැක්කින්. මේක මුලදී අපි බුදුහාමර ගැන විශ්වාසයෙන් ඇති කරගන්නේ. නමුත් පස්සේ අපිට මේක ප්‍රත්‍යක්ෂය බඩුවක් වෙනවා. ඔබ දැන් කිසියම් දෙයක් මතක් කරගන්නකො. ඔබේ දරුවා, ඔබේ ගෙදර, ඔබේ අම්මා, ඔබේ වාහනය, ඕනම දෙයක් මතක් කරගන්න බලන්න දැන්. සති නිමිත හොඳට හිත තියාගෙන. ඒ මතක් වෙනකොට ඔබට හිතෙන රූපේ මතක් කරනවා කියලා නේද? එතර මතක් කරන්නේ ඔබේ මයින්ඩ් එක ඔබ රීඩ් කරන වෙලාවක් නෙවෙයි. ඔබ දකින්නේ දැන් දින රූපයේද? දැන් දින රූපේ නෙවෙයි. ඔබ අවසාන වතාවට දැකපු එක්ස්පීරියන්ස් එක තමයි දැන් මේ හිතින් බලන්නේ. ඒක හරි වෙන තුනේ ධර්මයේ කියන්නේ සම්පූර්ණයෙන්ම මෙන්න මේක තේරුම් ගන්න අවස්ථාව. රූපේ ඇති වෙලා නැති වෙලා ගිහපු තැනක මනෝවිඥාණයෙන් ලෝකයක් තේරුම් ගන්න මොහොත තමයි ජීවිතය කියන්නේ. හැබැයි කෙනෙකුට මේකෙන් රූපයක් නැහැ කියන්නේ නැහැ. රූපයක් නැහැ ඔක්කොම හිත විතරයි කිව්වොත් ඒක විඥානවාදයට යනවා. එහෙම දෙයක් දේශනා කළ නැහැ බුදුහාමුදුරුවෝ. රූපේ කියන එකක් පවතිනවා. ඒක වර්ණ රූප, ශබ්ද රූප ආදී තියෙන රූප 28ක් තියෙනවා. ඒව තීරණය වන්නේ තමන්ගේ මනසේ ස්වභාවයට අනුව ඒ මොහොතේ තමයි මේ රූපය තමන් විසින් නිර්මාණය කරගන්නේ. ඒක ඇහැට පතිත වෙන මේ රූපය, කනට ශබ්ද රූපය පතිත වෙනවා, නාසයට ගන්ධ රූපය, කයට රස රූපය, කයට පොට්ටම්බ රූපය, දිවට රස රූපය පතිත වෙනවා. ඒක ඒ මොහොතේ හටගෙන එතනම නිරුද්ධ වෙලා යනවා. හේතු ඇති කලි හටගෙන හේතු නිරෝධයෙන් නිරෝධයට පත් කරනවා. අපේ නිතර මේක තේරුම් ගන්නේ මනෝ විඤ්ඤාණ අවස්ථාවේ. පින්නතුනේ මෙන්න මේක හරියට දැක්කොත් අපි එකාතකින් රූපෙන් නිදහස් වෙනවා. රූපෙන් නිදහස් වෙන විතරක් නෙවෙයි පින්නතුනේ මෙන්න මේකෙන්දී අපට විශේෂ හැකියාවක් ඇති වෙනවා. ඒ තමන් දැක්කපු අහපු ඕනම රූපයක් ඒක සැප විදියට මෙනෙහි කරන්නත් පුළුවන්, නැත්නම් සුභ විදියට මෙනෙහි කරන්නත් පුළුවන්, අසුභ විදියට මෙනෙහි කරන්නත් පුළුවන්. ඕනනම් ඒ රූපෙ නැති වෙලා කියලා දැකලා උපේක්ෂාවටපත් වෙන්නත් පුළුවන්. බාහිර රූපෙන් නෙවෙයි සැපක් දුකක් එන්නේ. සැප හෝ දුක එන්නේ කොහොමද? අපි හිතන විදිහේ. දැන් අපි කියමු අපිට කවුරුහරි බෑ කියලා. පිරිසක් මැදදී මනිනවා අපිට. දැන් සති නිමිත්තෙම ඉන්න. හොඳ සිහියෙන් ඉඳගෙන මේ කණ ඇස් දෙක අරගෙන උඩට කමන්නේ නැහැ. සති නිමිත්තෙ ඉන්න. දැන් අපි කියමු අපිට කවුරුහරි බෑ නැහැ කියලා පිරිසක් මැදදී. අපිට ටිකක් ලැජ්ජයි නේද? දෙවියෝ කන ගන්නවානේ. අනේ මේක නමට බෑ නේද කියලානේ. අපි කවදාවත් දැකලත් නැහැ. නමුත් අපට නරක වචනෙන් පණිනවා. ඊට පස්සේ ළඟ ඉන කෙනෙක් ඇවිල්ලා කියනවා ගණන් ගන්න එපා. එයා ටිකක් මානසික රෝගියෙක්. එයා හොයාගෙන විතරන්නේ කාටක් බනිනවා යා කියලා. එයා ළඟ ඉන හැම කෙනාටම බනින කෙනෙක්. එයාට මානසික රෝගයක් තියෙන කියලා කියනවා. එතකොට මොකද වෙන්නේ? අපට ලැජ්ජාවකුත් නැහැ, දුකකුත් නැහැ, බයකුත් නැහැ. එතකොට බලන්න තියෙන මේ රූපයෙන්ද ඒ සම්බෙන්ද දුක ආවේ අපට? සම්බෙන් දුක ආවනම් එනන් පස්සේ කියලා තියෙනවනේ. සම්බෙන් නෙමෙයි පින්නතුනි දුක හොසැපේ නෙමෙයි. රූපය, ශබ්දය, ගන්ධය, රසය කියන මේ රූප හතරම උපේක්ෂා සහගතයි. ඒක දුකක් හොසැපක් නෙමෙයි. ඒක දුක හොසැපව තීරණය වෙන අපේ සංඥාව මත, අපේ perception එක මත. අපේ perception එක හරියට හදාගත්තොත් බාහිර කිසිම කෙනෙකුට අපට දුකක් සැපක් දෙන්න බැහැ. අපේ සම්පූර්ණ ජීවිතය අපේ හැන්ඩල් එකට ගත්තා, අපේ පාන්න ගත්තා. බුදුදහමෙන් කරන්නේ මෙන්න මේ skill එක අපට හදලා දෙන එක. මේ කුසලතාව හදලා දෙන එක. මේ කුසලතාව හැදුණා තියෙන්නේ අපට ලෝකයේ තුළ දුක නිදහස් වෙන්නට පුළුවන්. මෙන්න මේක එකතකින් මේ සම්මාදිටිය තියෙනට ඕන. අනිත් අතේ දුක නිදහස් වෙන ඕන කියන සම්මා වායාමයේ තියෙනට ඕන. අනිත් අතෙන් සම්මා සතිය තියෙනට ඕන. මොකද තියෙනවද කාරණා ටික? සම්මා සාධුකාරයක් දෙන්න බලන්න දැන්. නැත් සාධුකාරයක් දෙන්න. හොඳයි, මේ දර්ශනය ඇති වෙනකොට අපිට මුලින් තියෙනවද මොකද්ද? සම්මා දිට්ඨිය තියෙනට ඕන. මෙන්න මේ දුක හටගන්නේ මෙහෙමයි, නැති වෙන මෙහෙමයි කියන දැක්ම හරියට තියෙනට ඕන. දෙක මොකද්ද? සම්මා වායාමය. හනුකලෙන් ගත්තොත් සම්මා සංකල්පක හරි. නමුත් මේ කියන්නේ ගැඹුරට ගියාට පස්සේ සම්මා දිට්ඨිය ළඟින් ඊට පස්සේ සම්මා වායාමය කියන එක යනවා. ඊට පස්සේ සම්මා සතිය. මෙතෙන්ට හරියට සිහිය තියාගෙන ඉන්නවා. සිහිය නැතුණු ප්‍රණාමය. සම්මා දිට්ඨිය තිබුණත් ඒ වෙලාවේ සිහිය නොතිබ්බොත් හිත වෙන කරන්නේ ගියා. එතකොට ප්‍රයෝජනයක් නැහැ. පුස්තකාලේ පොත තියෙනවා, නියම රාකේ නැහැ. කෑම ටික බෙදලා හදලා තියෙනවා, බෙදන්නේ නැහැ. කෑම නොතිබ්බ වගේ, පොත නැහැ වගේ. දාන්න කෑම හදනවා, එක ෆ්‍රිජ් එකේ තියෙනවා, එක මයික්‍රෝවේව් එකේ තියෙනවා, එක අවන් එකේ තියෙන බෙදන්නේ නැහැ. දාන්නට ඒ වෑංජනේ නැතුණා වගේ. දාන්න තියෙනවා නම් හරියට වෙලාවට ඒක අරගෙන නියමිත මොහොත බෙදන්න ඕන. නැත්නම් බෙදන්නේ නැහැ. කොච්චර වෑංජන තිබුණත් බෙදන්නේ නැහැ. කෑම තිබුණත් බෙදන්නේ නැහැ. අන්න ඒ වගේ සම්මාදිතිය තියෙන වගේම සම්මා සතිය හැම වෙලාවෙම තියාගන්නවා. ඒකේ මූලික පදනම සති නිමෙත්ත. සති නිමෙත්ත තමයි තමන් තමන්ගේ වෙලා මේ මොහොතේ ජීවත් වෙන බවට තියෙන සලකුණ. සති නිමෙත්ත නැත්නම් සම්මා සතිය නැත්නම් මේ වෙලාවේ තමන් තමන්ගේ වෙලා නැහැ. තමන් වෙනත් කෙනෙක්ගේ සේවකේ, වෙනත් කෙනෙක්ගේ රූපඩයක් වෙලා ඉන්න. වෙනත් කෙනෙක් විසින් ඔබ ඔරියන්ට් එකට අරගෙන ඔබට ඔබ වෙලා නැහැ. ඔබට ඔබව නැහැ ඉවරයි. අපට අපිව ඉන්නවා කියන්නේ බුදුහාමුදුරුවෝ දේශනා කරනවා අත්ථ දීපා දීක්‍රේ විනත අත්ථ සරණාන අන්‍ය සරණ. පිළිසරණක් කොට දිවයිනක් කොට තමන් තමන්ට ඉන්න වාසය කරන්න. මොකද්ද තමන් තමන්ට තියෙන පිළිසරණ? පහන දිවයින. සතිය. සතිය තමයි අපට ඉන්න ආරක්ෂකය. සතිය තමයි අපට ඉන්න මිතුරා. සතිය තමයි ඇත්තටම අපට ආදරේ කරන කෙනා. අනිත් කවුවත් අපට ඉතර ආදරේ නැහැ. ආදරේ කියලා කියනවා පොඩ්ඩක් වර්ධක් වෙච්ච ගමන් බලන්න ඕන ආදරේ හැටි. අර කරපු ඔක්කොම ඉවරයි ඊට පස්සේ. තමන්ට ඉන්න හොඳම මිතුරා සතිය. ඒ සතිය නිකන් සතිය නෙවෙයි. ඒ සතියට කලින් සම්මා දිට්ඨිය තියෙන්න ඕන, සම්මා වායාමය තියෙන්න ඕන. සම්මා දිට්ඨිය කියන්නේ අර දුකේ හට ගැනීම නිරෝධය ගැන අර අහපු දැනුම නිතර තියෙන්න ඕන. රූපයට ඇවිල්ලා ගත්තොත් රූපය තුළ හිත බැස ගන්නවා, ජරා මරණ ස්පර්ශ කරමින් ඉන්නේ. රූපේ නිරුදුනා කියලා දැක්කොත් රූපේ දැන් නැති වෙලා ගිහිල්ලා මේ මානසික තේරුම් ගන්න කියලා දැක්කොත් රූපේ නිදහස් වෙනවා, ජරා මරණය බේරෙන්න පුළුවන්. සම්මා වායාම කියන්නේ අකුසලයෙන් මිදෙන්න, කුසලයේ යෙදෙන්න නිතර උත්සාහවන්ත වෙනවා. සංවර පහන භාවන අනුරක්කන කියලා ඒක කොටස් හතරකට බෙදෙනවා. සංවර කියන්නේ අනුපන්නානම් අකුසලානම් ධම්මානම් අනුපාදාය. නෝපං අකුසල නොයපදෙනට සංවර වෙනවා. උපන්නානං අකුසලානං ධම්මනං පහනාය. උපන්නා වූ අකුසල පරිහරණය කරන උත්සාහ කරනවා. ඊට පස්සේ භාවනා අනුපන්නාන කුසලානං ධම්මනං උපාදාය. භාවනා නෝපං කුසල උපදවන්නට උත්සාහ කරනවා. උපන්නාන කුසලානං ධම්මනං තිතියා බියෝ භවය. දැන් කිපදිත කුසලයක් තියෙනවා නම් ඒක අනුරක්ෂණය කරනවා, ආරක්ෂා කරනවා. සංවර ප්‍රහාණ භාවනා අනුරක්ෂණ. මෙන්න මේ දෙක තමයි, මේ සම්මා වායාමයත් එක තමයි සම්මා සතිය. මේක තමයි අපට ඉන්නේ අපේ ඇත් තම දරුවා වෙන්නට ඕන. මේ සතිය තමනුත් එක්ක ඉන්නව නම් බාහිර කෙනෙකුට පුළුවන් කමක් නැහැ දුකක් දෙන්න. කොච්චර බැන්නත්, කොච්චර නරක රූප පෙන්නුවත්, කොච්චර සද්ද දැම්මත්, කොච්චර සුවඳක් නාසයට ගෙන තිබ්බත් කිසි කෙනෙකුට පුළුවන් කමක් නැහැ අතවල්ලා. දන්නව රූපේ නිරුද්ධ වෙනා රූපේ ඉතුරු නැතුවම නැති වෙලා ගිය මොහොතක තමයි මට මේව පෙන්වන්නේ. මම අල්ලගෙන මේව පෙන්වන්නේ කියලා දන්න. තමන් අහුවෙන්නේ නැහැ. රූපේ නැවෙනොත් අර ඇවට හුවෙච්ච මාළුව වගේ තමයි. ඔසවලම ගන්න ඊට පස්සේ. ආයි බේරෙන්නේ නැහැ. ජරා මරණත් එක තමයි ඊට පස්සේ යන්නේ. ඒ දුක් ටික විඳින කැමති නම් කමක් නැහැ පැත්තේ යන්න. ඒ දුකෙන් නිදහස් වෙන කැමති නම් බුදුරජාණන් වහන්සේ පිළිසරණ කරගෙන ඉන කැමති නම් රූපේ නිදහසේ. බාහිර රූපේ තරක් නෙමෙයි තමන්ගේ රූපේ මතක් වෙනවා ගත්තත් මේ තමා රූපේ අල්ලනකොට මේ ස්පර්ශ වෙනකොට මේ ස්පර්ශයේ තේරුම් ගන්නේ කාය විඥානය කියලා දැනගත්තොත් වැඩේ වැරදුනා. මේක ස්පර්ශනකොට තේරුම් ගන්නේ මනෝ විඥානය කියලා දැනගත්තොත් ඔන්න වැඩේ බේරුණා. මෙතන ස්පර්ශ වෙනකොට කාය විඥානය කියලා හිතනකොට අපි ජරා මරණත් එක්ක වෙලා ඉන්නේ. මේ රූපයේ කණ්ණාඩියෙන් දකිනකොට ඒ රූපයේ තියෙන හිතුවොත් ඒ රූපයේ වයස කියන්නේ කෙලෙඩ වෙන ගේ ටිකක් අපිට බාර ගන්න වෙනවා. රහතන් වහන්සේ කෙනෙක් කියලා කියන්නේ මෙන්න මේක දැකලා තමන්ගේ රූපේනොත් නිදහස් වෙච්ච කෙනෙක්. රූපෙන් විතරක් නෙවෙයි වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ පංචකයම නිදහස් වෙච්ච කෙනෙක්. ඒ විතරක් නෙවෙයි සතර ආහාරයම නිදහස් වෙච්ච කෙනෙක්. රහතන් වහන්සේ මේ අනුභව කරන ආහාරේ කබලිකාර ආහාරය නිදහස් වෙච්ච කෙනෙක්. ඒ මොකද කියන්නේ? රහතන් වහන්සේ දානවල නැහැ කියලාද මේ කියන්නේ? රහතන් වහන්සේ පින්නපාතියක් නැහැ කියලාද මේ කියන්නේ? රහතන් වහන්සේ පින්නපාතිය යනවා. රහතන් වහන්සේ වළඳනවා. වළඳනක රසය කියලා කියනවා. ඒ වළඳනක වෙනගෙන උඩක් දෙනවා. හැබැයි දන්නවා මෙතන රස විඳිනකොටම මේ ජීව අවිඥාණය නෙමෙයි විඳින්නේ. මේ මනෝ විඥාණය තේරුම් ගන්න වෙලාව කියලා දකිනවා. ඊළඟට ස්පර්ශ ආහාරය, පස්ස ආහාරය. කායික ස්පර්ශ දැනෙනවා. හැබැයි ඒක දැනිලා ඒක තේරුම් ගන්නේ කාය සංස්පර්ශයෙන් නෙවෙයි ඒක මනෝ සංස්පර්ශයෙන් කියලා දකිනවා. ඒ මනෝ සංස්පර්ශය තනිදිටම දකිනවා. රහතන් වහන්සේට දුක් සැප විඳෙට උන්වහන්සේක නිරෝධය දැකීමේ මේක තමයි කරන්නේ නොගෙන ඒක දකිනවා. මන විඥාන මට්ටමේ. රහතන් වහන්සේ ස්පර්ශ ආහාරය දුරු කළේ විඥාන ආහාරය දුරු කළේ. අපි හිතන්නේ ඉන්නේ මේක දකින්න චක්කු විඥානය කියලා. මේක හැන්න සෝත විඥානය කියලා. ගඳක් දැනෙනකොට ගාන විඥානය කියලා. රසයක් දැනෙනකොට ජීව විඥානය කියලා. කයට පහසක් දැනෙනකොට කාය විඥානය කියලා. හිතට අරමුණක් එනකොට මනෝ විඥානය කියලා. රහතන් වහන්සේ මේ විඥාන හයම දුරු කළේ. මේ විඥාන එනකොටම ධර්ම මූල විපාක මට්ටමේ විඥානේ දුරු වෙලා දැන් මේ නව කර්ම මට්ටමේ අවබෝධය මට්ටමේ මනෝ විඥාන මට්ටමේ ප්‍රඥාවත් එක්ක මුසු වෙච්ච දස සංඥා මත ඉඳගෙන තමයි රහතන් වහන්සේ පරිහරණය කරන්නේ. එතකොට රහතන් වහන්සේ විඥාන හරිය දුරු කළේ. ඒ විතරක් නෙවෙයි රහතන් වහන්සේ මනෝ සංකේතන හරිය දුරු කළේ. මනෝ සංකේතන හරිය කියන්නේ මොකද්ද? ඒ නිරුද්ධ වෙච්ච රූපය මගේ කියලා අරගෙන ඒකේ කර්ම සකස් කරන ඒ සංස්කාර සංකාර ස්කන්ධය දුරු කළේ තියෙන්නේ. මෙන්න මේ විදිහට රහතන් වහන්සේ කබලිකාර ආහාරය, පස්ස ආහාරය, විඥාන ආහාරය, මනෝ සංචේතන ආහාරය මේ ආහාරතරම ප්‍රහීණ කළා තියෙන්නේ, දුරු කළා තියෙන්නේ. මෙන්න මේ සතර ආහාරය දුරු කරන ක්‍රමය මොකද්ද? සතර ආහාරය දුරු කරන මාවත මොකද්ද? ආරසික මාර්ගය. මේ සතර ආහාරයෙන් අපි දුරු කරන්නට ඕන. කබලිකාහාරේ, පස්ස ආහාරේ, විඥාන ආහාරේ, මනෝ සංචේතන ආහාරේ මේ හතරෙන් දුරුනොත් තමයි දුක නිදහස. මේක දුරු කළා කියලා බය වෙන්න එපා. බඩගිනින වෙන්නේ නැහැ. කෑමනගිනින් නැහැ. සමහර අය බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලාගෙන බුදුහාමුදුරුවෝ මම ඔබහන්සේට හරියට පැහැදිලින්නේ බුදුහාමුදුරුවෝ ඇයි මට පැහැදිලින්නේ බුදුහාමුදුරුවෝ පොඩ්ඩයිනේ වළඳන්නේ පාත්‍රේ චුට්ටයි නිසා මම පැහැදිලින්නේ කියලා බුදුහාමුදුරුවෝ කියන හැම කියන්නේ මම පොඩ්ඩ වන්දන වෙලාවලුත් තියෙනවා පාත්‍රේ පුරවල වන්දන වෙලාවලුත් තියෙනවා කියලා ඕකට නෙමෙයි පැහැදෙන්න ඕනේ කියලා රහතන් වහන්සේ කෙනෙක් පොඩ්ඩක් වෙනඳුවත් පාත්‍රේ පුරවල වෙනඳුවත් රසයි කියේ කියේ වෙනඳුවත් රහතන් වහන්සේ බණ දන්නේ කබලින් ආහාරය දුරු කරලා. ජීවහා විඥානේ දිව රසය ජීවහා විඥානේ ජීවහා සංපස්සය රස තණ්හාව රස විතක්ක රස විචාර රස සංචේතන මේ සියල්ලක්ම නිරෝධේ දැකලා නිරෝධේ සාක්ෂාත් කරගෙන තමයි රහතන් වහන්සේ කෙනෙක් බුදුරජාණන් වහන්සේ කෙනෙක් ආහාරය පලඳ. එහෙම කරන්නේ මෙන්න මේ සතිය තුළ උපරිම ලෙස වාසය කරමින් හැකිතාක් දුරට සති නිමිති ඉන්න උත්සාහ කරන්න. ඒ සති නිමිති ඉන්න ගමන් තමන්ට පුළුවන් තමන් දන්න උපරිම ධර්ම කාරණය මෙතෙන්ට ඇප්ලයි කරන්න. ඔබ වැඩිපුරම කැමති මෛත්‍රී භාවනාව නම් මේ සති නිමිතිත් ඉඳගෙන සියලු සත්ත්වෝ සුවපත්ත්වා සුවපත්ත්වා සුවපත්ත්වා සුවපත්ත්වා කියලා හැකිතාක් දුරට මේ සති නිමිති තුල ඉඳගෙන මෛත්‍රී භාවනාව වැඩ. ඔබ වැඩිපුරම කැමති ධාතු මනසිකාරය නම් සති නිමිති තුල ඉඳගෙන අපි කියපු පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ හතර හැකිතාක් දුරට වැඩ. එකක් වැඩුවර තමයි පඨවි පඨවි පඨවි පඨවි පඨවි කියලා වැඩ. ඔබ වැඩිපුරම කැමති මරණානුසතිය නම් මරණම් මරණම් මරණම් මරණම් කියලා වැඩ. ඔබ වැඩිපුරම කැමති ධානාපානසතිය නම් මේ සතිය නිවිතනගෙන ඇතුළු වෙනවා පිට වෙනවා කියන හුස්ම දිහා බලන්න. පිනතුනේ කාලයක් යනකම් මේක ටිකක් අමාරුයි. කාලයක් ගියාට පස්සේ බලෙන්ම තයි කරන්න බැරි වෙනවා භාවනාවෙන් ඊට පස්සේ. මේක හැබිට් එකක්. පස්සේ මේක හොබි එකක් බවට පත් වෙනවා. ඊට පස්සේ විනෝද ගමන යන නේ ආසා මෙන්න මේක තමයි විනෝද ගමන භාවනාව ඊට පස්සේ. අර සල්ලි විඳන් කරගෙන ඈත ගිහින් විනෝද ගමන ටික ටික අඩු වෙන ඊට පස්සේ. තමන්ට විනෝද වෙන සතුට වෙන තියෙන හොඳම තැන තමන්ගේ ගෙදර තමන්ගේම කාමරේ තමන්ගේ වත්තේ ලස්සන මල් ගහක් ළඟ වත්තේ වාඩි වෙලා කොට්ටියක් දාගෙන භාවනා කරන වෙලාව තමයි තමන් සතුටෙන් ඉන්න වෙලාව. මෙහෙම ඉඳලා පින්නතින අවසාන වශයෙන් අපි ටිකෙන් ටික විදර්ශනාපතර එනවා. අපි අනිත්‍යතාවය මෙනෙහි කරනවා. ඇස අනිත්‍යයි, රූපය අනිත්‍යයි, චක්ඛු විඤ්ඤාණ අනිත්‍යයි කියලා ඇස කන ආදී ආයතන, චක්ඛු ධාතු ආදී ධාතු, රූප වේදනා ආදී ස්කන්ධ මෙන්න මේ දේවල් හේතු ඇති කලින් හට ගන්නවා, නිරුද්ධ වෙනවා, හට ගන්නවා, නිරුද්ධ වෙනවා කියලා බලන්න. මෙන්න මෙතන පින්නතුනි වැදගත් කාරණයක් තියෙනවා. ඒ තමයි මේ නිවන් මාර්ගයේ විස්තර කරපු ආකාර හතරක් දක්වනවා. මොනවද ඒ? ඒ තමයි එකක් තමයි සමත පූර්වාගම විපස්සනාව. කාලයක් සමතෙන් වා දිනු කළ සමත භාවනා දිනු කරලා හිත සමාධිමත් කරගෙන ධ්‍යාන මට්ටමට ගිහිල්ලා ඒ සමාධිය පාදක කරගෙන විදර්ශනා වැඩ ක්‍රමයක් තියෙනවා. තවත් ක්‍රමයක් තියෙනවා විපස්සනා පූර්වාගම සමතේ. මේ දර්ශනය දැනගත්තු ගමන්ම සීලක පිළිදලා ඍජුවම හිත අනිත්‍යතාවය මෙනෙහි කරනවා. රූපේ බලන හැම වෙලාවෙම රූපේ නිරුද්ධ වෙලා අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි කියලින් බලනවා. අන්නේ සුලෙන් විදර්ශනා පූර්වංගම සමතේට එනවා. විදර්ශනාව බේස් කරගෙන ඒකෙන් සමතේට එන කෙනෙක් වෙනවා. ඒකට කියනවා විපස්සනා පූර්වංගම සමතේ කියලා. තවත් කෙනෙක් කියනවා සමත විපස්සනා යුගනන්ද කියලා. සමතේට එක වෙලාවක් වැඩම විනාඩි කීයක් විපස්සනා වැඩම. ආයි විපස්සනා වැඩලා ආයි සමතේ වැඩම දෙකකට වැඩ යනවා. තව කෙනෙක් කියනවා ධම්ම උද්දච්ච විග්‍රහිත මානසික අවස්ථාවක් තියෙනවා. ඇතන් කෙනෙක් ධර්ම කරුණු හොයා දැනගෙන දිගින් දිගටම ධර්මය පුහුණු කරගෙන ඉන්නවා. ඒ ධර්ම කරුණු දන්න ගම වැඩි වෙන නිසා පොමුක නිසා විහිිත විස්කප්ත වෙනවා. ඒ විස්කප්ත වෙච්ච කෙනා එක මොහොතක ඇතැම්මට ක්ෂණිකව අර උද්දච්චයේ හිතේ විසිරුණු ගතිය දුර වෙලා හිත සමාධිමත් වෙලා ප්‍රඥාව පහළ වෙනවා. මෙන්න මේ වගේ කොටස් හතරක් ගැන සඳහන් කරනවා. සමත පූර්වංග විපස්සනාව, විපස්සනා පූර්වංග සමතය, සමත විපස්සනා යුගනන්ද සහ ධම්ම උද්දච්ච විගහිත මානස කියලා. පරිසම් විදමාගේ මුල් කොටසේ යුගනන්ද කතාවේදී මේ කාරණේ විස්තර වෙනවා. එතකොට ඔබ කල්පනා කරලා බලන්න ඔබ මේ හතරෙන් කොයි පැත්තට යන කෙනද කියලා බලන්න. සමහර කෙනෙක් කාලයක් සමතේ වඩලා මෛත්‍රී භාවනාව, බුදු ගුණ, ආනාපානසතිය මේ වගේ කමටහනක් වඩලා හිත සමාධිමත් කරලා ඇතැමිට ධානයකට උනත් යන්න පුළුවන්, අභිඥාවකට උනත් යන්න පුළුවන්. එහෙම ගිහිල්ලා ඒක පාදක කරගෙන අර සම්මාදිටියේ සුතමේ පඤ්ඤාව කොටසේ තියෙන චතුරාර්ය සත්‍යට සම්බන්ධ කරුණු මෙනෙහි කරලා විදර්ශනා දිනු කරන කෙනා. ඒකමයේ තමයි ධර්මයේ වැඩිපුර සූත්‍ර ගණක විස්තර කරලා තියෙන්නේ. අනුපූර ප්‍රතිපදාව කියනකොට සීලය පිළිහෙටලා සමාධි ප්‍රඥා වඩන කියලා කියලා තියෙන්නේ. ඒක තමයි සාමාන්‍ය අනුපිළිවෙල. හැබැයි සමහර අය ඉන්නවා බාහ්‍ය දාරුචීරිය, පොක්කුසාති, සැරුත් හාමුදුරු වගේ අය, ඒ අය gifted අය, සුබක පුද්ගලයන්, ඒ අයට ගැඹුරු ධර්ම කාරණා කියනකොටම ඒ ගැඹුරු ධර්ම කාරණා හිත පිළිදලා ඒකෙන්ම හිත සමාධිමත් වෙනවා. එයාලා සතියත් එක්කම සමාධිය දෙන කලින් ඊටත් වඩා වේගෙන් ඔහු විපස්සනා පැත්ත දිනු කරනවා. විපස්සනාව හරහා සමාධිය දෙනවා. ඊයට කියන විපස්සනා පූර්වක සමතය කියලා. තවත් සමහර අය ඉන්නවා සමාධි දර්ශනා දෙකම මාර්ගය මරුවට වඩන්නේ. තවත් කෙනෙක් ඉන්නවා ධම්මොද්දච්ච විග්‍රහිත මානසික කියලා. වැඩිපුරම ධර්ම කාරණා දන්නේ නැට මේක වෙන්නේ බොහෝ විට ගැඹුරු ධර්ම කාරණා මෙනෙහි කරමින් ඉන්නවා. හැබැයි හිත විසිරෙන මේ ධර්ම කරුණුත් එක්කම හිත අරමුණෙන් අරමුණට යනවා කොයි වෙලේ. ඒ නිසා තමයි නිතර නිතර ධර්ම කසා තහනේ සමරලාට. වැඩිපුර උගත් අය සංඥා වැඩි යටමිට නිතරම කරුණු හොයන්න උත්සාහ කරන්නේ හිත සමාධිමත් කරන්න යන්නේ සමරලාට. ඔව් ඉතින් ඉන්නේ කාරණා තේරුම් අරගෙන ඉවර වෙලා ප්‍රැක්ටිස් කරනවා කියලා නම් හිතන්නේ. එහෙම කවදාවත් ඉවර කරන්නේ නැහැ. ඒක හරියට මූදෙන් හල්ලි ඉවර වෙනකන් ඉන්නවා වගේ පේනන්නේ නැහැ. මම නම් මූදෙට බහින්නේ නැහැ, හල්ලි ඉවර වෙනකන් ඉන්නවා කියලා වෙරළට වෙල බලාගෙන ඉන්නවා. නාන පුළුවන්ද? බෑනේ, එහෙම රැලි ඉවර වෙන දවසක් නැහැ. අනිවාර්යයෙන් තමයි තවත් සමහර අය ඔක්කොම කරුණු තේරුම් අරගෙන ඉවර වෙලා භාවනා කරන්න යනවා කියලා හිතාගෙන ඉන්නවා. එහෙමත් කරන්න බෑ කියලා. ඩමන්ට තේරෙච්චට එකෙන් දැන් පටන් ගන්නවා. තමන්ට දැන් තේරෙන්නේ පංචශීලය නම් පංචශීලයෙන් උපරිම කරනවා. දැන් තමන්ට සමත කමඨහනක් වඩන්න පුළුවන් නම් මෛත්‍රිය භාවනාව ඒක දැන් මේ වෙලාව කරනවා. ඒක කරන ගමන් අනිත් ධර්ම කරුණු නැවතන තහන්නට ඕන. ඒ ධර්ම කාරණා අහලා හිත තැම්පත් කරනකොට නීවර නඩු වෙනකොට තමයි තමන්ට අර කියන කාරණා සමහර ඉක්මනට පැහැදිලි වෙන්නේ. මෙන්න මේ විදිහට කොටස් හතරක් දක්වනවා. සමත පූර්වංග විපස්සනාව, විපස්සනා පූර්වංගම සමතය, සමත විපස්සනා යුගනද්ද සහ ධම්මොද්දච්ච විග්‍රහිත මානස කියලා. පින්නතුනි මේ මොකක් කළාද? ප්‍රධානම දේ තමයි සති නිමිත්ත කියන අවස්ථාව. පුළුවන් තරම් තමන් කරන දේ සති නිමිත්ත ඉඳගෙන කරන්න බලන්න. භාවනා කරන්න පටන් ගත්ත මොහොතේ සතිනිමිත් ඉඳගෙන තමයි පටන් ගන්නවා. මෛත්‍රී භාවනාව, බුදුගුණ භාවනාව, ආනාපාන සතිය, ධාතුමනසිකාරය, නවතිවතික, මරණ සතිය, ධම්මානුසතිය, සීලානුසතිය මේ මොන භාවනා වැඩුවත් සතිනිමිත්තේ හිත මුලින් තියාගෙන තමයි අපි මේක පටන් ගන්නෙ. පටන් අරගෙන කාලයක් සමතේ වඩනවා. නැවත සමත ඉවරනකොටම ආයෙත් පදෙන්ට දෙන්නේ ආයි සති නිමිතනේ. එතකොට තමයි දන්නව මොන අරමුණ ආවත් තමා වර්තමානයේ ඉන්න බවට තියෙන සලකුණ තමයි මේක. මේකේ ඉන්නකොට පුළුවන් කමක් නැහැ වෙන කෙනෙකුට තමාම අල්ල ගන්න පුළුවන් කමක් නැහැ. මොකද තමන් දන්නවා තමනුත් එක තමන් ජීවත් වෙන මොහොත හිතට කෙලසක් ආව ගමන් තමන් දන්නවා මෙන්න මේ දෙක තමයි තමන්ගේ චිත්තානුපස්සනා භාවනා වැඩේ චිත්තේ චිත්තාන පස්සේ විහෙරති ගන්න මේක සති නිමෙත් ඉන්නවා නම් තමන් දන්නවා සරාගං වා චිත්තං සරාගං චිත්තං විපජානාති රාගසයිත සිතක් එනකොටම දන්නවා දැන් රාගයක් ඇවිල්ලා කියලා හැබැයි තමන් දුක් වෙන්නේ නැහැ. සදෝ සම්මාචිත්තං සදෝ සංචිත්තං විපජානාති. හිතට තරහක් එනකොටම දන්න දැන් තරහ තියේ කියලා. දැන් සමහර දුක් වෙනෝනේ මට හරියට රාගය එනවා මට හරියට කේන්ති යනවා කියලානේ. ඔබ දුක් වෙන්න එපා. ඔබට ඒක තේරෙනවා නම් ඔබ ප්‍රැක්ටිස් එකේ ඉන්නේ. ඔබ චිත්තානපස්සනාවේ ඉන්නේ. ඇයි වෙනත් අය දන්නේවත් නැහැ රාග ද්වේෂ යන විදිය. ඔබ දන්න වෙනවා කියලා. ඇයි ඔබ හිතගෙන සිහියෙන් ඉන්නේ? ඔබ සතිනිමේ තියෙනවා නම් හොඳටම මේක පේනවා හිතට පොඩි ක්ලේශයක් ආවත් රාග ද්වේෂ දෙක විතර නෙමෙයි පේනොත් මේක කොහොමද තේරුම් ගන්න පුළුවන්? අමාරු මොකද්ද? සමෝහං වා චිත්තං වීතමෝහං වා චිත්තං කියන එක අමාරු. ඇයි? හිතට අරමුණක් එනකොට තමන් දැනගන්න ඕන තමන් දැන් මොහෙන් දින්නේ මොහේ දුරුකල දින්නේ කියලා. මොහෙන් ඉන්න දෙයක් බලන්න කොහොමද? ඉදිරිපස රූපයක් ඇතයි කියලා ගත්තොතින් වැරදුනා තමයි. මේ නිරුද්ධ වෙච්ච නැති වෙලා ගිහපු රූපයේ ඇතේ කියලා ගන්න අවස්ථාව මේ මොහෙන් ඉන්නේ. කෑම කනකොට රස දැනෙනකොට හිතාගෙන ඉන්නවා බොංචි කෑල්ල කඩේ තියෙන්නේ. රහදාන බලන්නේ පිං අනේ කියලා හිතන් ඉන්නේ. පිං අනේ තියෙන බොංචි කෑල්ල රහ කියලා හිතන් ඉන්නේ. පිං අනේ තියෙන බොංචි කෑල්ල රහද? ඔව් රහද කියලා බලන්නේ මේ කෑම ටික බ්ලෙන්ඩ් කරලා මේ හරිය බඩේකින් දාලා බලන්න රහයිද කියලා. පිං අනේ තියෙන කෑම රහ නැහැ පේනතනි. රහ මොන කෑමද? රස තියෙන මේ දිවේ දිවේ තරයි. ඒක එවලෙ නිෂ්පාදනය කරගන්න දෙයක්. පිඟානේ කැමරහනේ. රස කියන එක අහොත්වා සම්මුතං හොත්වා නබවෙස්සති. Not been occurred comes to occurrence. Been occurred will not go to occurrence. මෙන්න අනිත්‍යතාවයේ බේස්මන්ට් එක, ෆවුන්ඩේෂන් එක. රස ඒ වෙලාවේ නිෂ්පාදනය කරගන්න දෙයක්. ඒ නිසා ඇහැට රූපයක් පේනකොට තමයි බාහිර නැඹුරලා හිටියොත් තමන් දන්නවා දැන් අවිද්‍යාව ඉන්නේ කියලා. සමෝහං වා චිත්තං සමෝහං චිත්තං විපජානාති. ඒ වගේම ඒ දකින රූපයේ නිරුද්ධ වෙනා කියලා දැක්කොතින් දැන් තමන්ගේ මනෝ විඥාණයෙන් මේක තේරුම් ගන්න කියලා දැක්කොතින් තමන් ගියස බාහිර නැඹුරු වෙන්නේ නැහැ. හැබැයි තමන් බලන මේක බලන තේරුම් ගන්න තේරුම් ගන්නකොට දන්නවා මේක නිරුද්ධ වෙලා තියෙන කියලා. එතකොට දන්නවා අමෝහං වා චිත්තං වීතමෝහං වා චිත්තං වීතමෝහං චිත්තං විපජානාති. ඔන්න පිනතුනි සති නිමිත්තේ ඉහළම රසායනික මෙන්න මෙතන ගන්නට ඕන. සදෝ සංවා චිත්තං වීත දෝ සංවා චිත්තං හෝ සරාගං වා චිත්තං වීත රාගං වා චිත්තං කියලා බැලුවොත් විතරක් අපි දක්ෂ නැහැ. දක්ෂ මොකද්ද? දක්ෂ තමයි සමෝහං වා චිත්තං සමෝහං චිත්තං විපජානාති වීතමෝහං වා චිත්තං වීතමෝහං චිත්තං විපජානාති. දැන් මම ඉන්නේ මොහෙන්ද මොහේ දුරුකල දින කියලා බලනවා. අන්න ඒක දැකීමත් එක්කම ඊළඟ ඇති වෙන කුසලතාවය මොකද්ද? විමුත්තං වා චිත්තං විමුත්තං චිත්තං විපජානාති අවිමුත්තං වා චිත්තං අවිමුත්තං චිත්තං විපජානාති. තමන් ලෝකෙන් නිදහස් වෙලාද මිදිලද ඉන්නේ මිදිල නැද්ද කියලා තමන් බලනවා. සති නිමිත්තේ ඉහළම රිසල්ට් එක මේක මෙතෙන් එනවත් එක්කම ඊට පස්සේ තමන්ට ඕනම සුභ අරමුණක් සුභ විදිහට මෙහෙ කරන්නත් පුළුවන් ඒක අසුභ විදිහට මෙහෙ කරන්නත් පුළුවන් ඕනම අසුභ අරමුණක් අසුභ විදිහට මෙහෙ කරන්නත් පුළුවන් සුභ විදිහට මෙහෙ කරන්නත් පුළුවන් සෝමා සුභ දෙකම දුරු කරලා ඕන්නම් උපේක්ෂා මෙනි කරන්න පුළුවන්. ලස්සන මනක් දකිනකොට මේක ලස්සනයි කියලා මෙනි කරන්න පුළුවන්. මේ මල තව ටිකකින් පරවලා යනවා කියලා මෙනි කරන්න පුළුවන්. ඒ වගේම පරවෙච්ච මලක් මේක මීට කලින් ලස්සනට තිබිච්ච මලක් කියලා මෙනි කරන්න පුළුවන්. ඒක පරවිලා කියලා මෙනේ කරන්න පුළුවන්. ඒ වගේම මේ මල දකිනකොට මේක මනෝවිඥාණය දකින්නේ රූපේ නැති වෙලා නිරුද්ධ වෙලා කියලා තිය කියලා බලලා ඕනම් උපේක්ෂාවක් ඉන්න පුළුවන්. පේන තියෙන මුළු ලෝකය උදේ ඉඳන් රැ වෙනකලොත් උපතේ පටන් මරණය දක්වායි. බාහිර ලෝකයේ රූපේ වෙනස් කරන්න ගිහිපු ලෝකෙකට බාහිර රූපේ කිසිවක් වෙනස් නොකර තමන්ගේ සංඥාව තමන්ගේ පර්සෙප්ෂන් එක විතරක් වෙනස් කරලා මුළු ලෝකය තමා කැමති විදිහට පාලනය කරන්න පුළුවන්, පරිහරණය කරන්න පුළුවන්. මේක තමයි බුදුදහමෙන් ලැබෙන සුවිශේෂීම හැකියාව, සුවිශේෂීම රිසල්ට් එක. පිනොතුනේ මෙතනින් ප්‍රයෝජන ගත්තොත් තමයි ඇත්තටම අපි හරියටම මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ප්‍රයෝජන ගන්නවා වෙන්නේ. බාහිර කිසිම දෙයක් වෙනස් නොකර ඕනම තැනක වාඩි වෙලා මම මේ ලස්සන විලක් ළඟ ඉන්නේ, දැන් වතුර වැක් කරේන මල් පිපිල තියෙන වටේම මම මෙතන ඉවල දැන් භාවනා කරන කෙනෙක් හිතන්න පුළුවන්. දුර ආරණ්‍ය හොයාගෙන යන්න ඕනම නැහැ. ඕනම කෙනෙක් බණිනකොට ආ මෙයා දැන් මගේ මේ ගුණ කතනයක් මේ කරන්නේ. ආ මට නෙවෙයි බණින්නේ, මගේ මේ අමරම්බ වෙච්ච කෙනෙකුට මේ බණින්නේ කියලා හිතන්න පුළුවන්. Tamanට බණිනකොට හිතන්න මේ මට නෙවෙයි මාත් එක්ක අමනාප වෙච්ච කෙනෙක් යාට වෙයි බණින්නේ කියලා හිතන්නත් පුළුවන්. ඒ වගේම බලනකොට මේ දැන් ශබ්ද රූපේ නිරුද්ධ වෙලා දැන් මම මාගේ මනෝවිඤ්ඤාණය තේරුම් ගන්න මේ ගියාටවත් ශබ්දයටවත් මගේ කණ්ඩවත් සෝත විඤ්ඤාණයට තයිති නෑ. මනෝවිඤ්ඤාණය මම මේ තේරුම් ගන්න කියලා ඒක හදේනක් පුළුවන්. බලන්න පිනුතුනි මේ තරම් අසිරිමත් ධනමක් අපට මේ ලැබිලා අපි ඒ ධනම තියාගෙන අපි දුක් විඳිනවා. අපට පොඩ්ඩක් දුක් විඳින නෙවෙයි පිනුතුනි බුදුහාමර ධනමක් දුන්නේ. අපේ වෙනේ විඳින තියෙන සීලම දුක්ටි වේ බුදුහාඳුර අපේ වෙනේ මෙඳලා තියෙන බොසත් කාලේ. ඒ ඔක්කොම දුක්ටි අපේ වෙනේ විඳලා අපට දුක නිදහස් වෙන මාර්ගයක් ඉතාම ලස්සනට ගෙනල්ලා අපට බන්දේසියක් උඩ තියලා දුන්නා වගේ තමයි මේ ආරස්නික මාර්ගය කියලා කියන්නේ. අපිට තියෙන එක ගෞරවයෙන් ඉගෙනගෙන ගෞරවයෙන් පිළිපැදලා ගෞරවාන්විත විදිහට ජීවත් වෙලා ගෞරවාන්විත විදියට ජීවිතයෙන් සමුගන්න අපිට තියෙනවා. අපට දුකක් කරදරයක් එනවා නේ කාපේ අඩුවක් මිසක් ධර්මයේ අඩුවක්වත් වෙන කෙනෙක් අඩුවක් නැහැ. ඒ නිසා අපි මෙතන මේ ධම්මගේ අප්‍රමාදී වෙන උත්සාහ කරන සති නිමිත්ත උපරිම ලෙස පුහුණු කරන්න. ඒ සති නිමිත්ත ඉඳගෙන තමගේ කය ගැන, වේදනා ගැන, සිත ගැන, සිතුවිලි ගැන නිතරම අවධානයෙන් ඉන්න. බාහිරට නැඹුරු වෙන්න එපා. බාහිරට නැඹුරු නොවෙමින් ජරා මරණ ස්පර්ශ කරමින් ඉන්නේ. බාහිර ලෝකේ නිරෝධය දැක්වතින් ජරා මරණ වලින් නිදහස් වෙලා තමන් ඉන්නේ කියන එක නිතර තේරුම් ගන්න. ඊයේ සඳහන් කටයුතු කරන්න ඔබට ශක්තිය, බැහැරේ වාසනාව සැලසේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඒ සතිය හොඳට තියාගෙන සතිමත්ව දැන් අපි දවල් දාන කටයුතු වල සහභාගී වෙලා ඒ බුද්ධ පෝජාදිය පවත්වන්නට සූදානම් වන්න. මේ උතුම් කුසලයේ හේතුවෙන් ඔබ අප හැම දෙනාටම ධර්මාභෝධයම සැලසේවා කියලා ප්‍රාර්ථනා කරමු. දුක්ඛම් පඤ්චාච නිද්දුක්ඛා භයං පඤ්චාච නිබ්බයා සෝකම් පඤ්චාච නිස්සෝකා හොන්තු සම්බේ පිපානිනෝ දුකින් පේලෙන සත් දුකින් මිදෙත්වා බියෙන් පේලෙන සත් බිය නැති වෙත්වා සොරින් තැවෙන සත් සොරණස් වෙත්වා නිතින් මේ හැම සත් සුවපත් වෙත්වා.